ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නමසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අප උදෑසන ආරම්භ කළා වූ මේ සීල භාවනා වැඩසටහන දිගටම සිදු කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට දේශනා කරන්නේ සතුට ලබන ක්‍රමය. සන්තුට්ඨි පරමං දරං කියලා ධර්මයේ සඳහන් කරනවා සතුට තමයි කෙනෙකුට ජීවිතයේ තියෙන උතුම්ම ධනිය කියලා. අනේ සතුට ලබන ලෝකේ බොහෝ දෙනෙක් බොහෝ දේවල් සිදු කරනවා. ඒ අතුරින් බුදුරජාණන් වහන්සේ සතුට ලබන සැබෑ මාවත හඳුනාගත්තා. ලෝකේ බොහෝ දෙනෙක් සතුට කියලා සිදු කරන්නේ බාහිර බඩමුට්ටු දේවල් රැස් කර ගැනීම. ඒ වගේම කිසියම් විදියක සතුටක් අපට ලැබෙනවා ටික කලක්. හැබැයි ඒ සතුටම කාලයක් ඇද්දී දුකක් බවට පත් වෙනවා. ඒ තමයි ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම වෙනස් නොවේ. සතුට දුකක් බවට පත් නොවේ. සතුට සතුටක් විදියටම කාලයක් පවත්වාගන්නේ කොහොමද? ඒ සතුට එන්නෙම වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක දේශනා කළා. අදාප ජීවිතයේ සතුට ලබන දේවල් කාලයකදී අපට ඒක සතුටක්. හැබැයි ඒක ලැබිලා ටික කලක් යනකොට ඒ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. සැබෑ සතුටක් නම් පිනතුනේ ඒ සතුට අඩු වෙන්න බෑ. ඒ සතුට එන්න එන්නම වැඩි වෙන්නට ඕන. අනිත් දේ තමයි ඒ සතුට බාහිර දෙයක් මත පුද්ගලයෙක් මත යැපෙන ඩිපෙන්ඩ් වෙන දෙයක් වෙන්නට බෑ. අපි අද කල්පනා කරලා බලන්න පිනතුනි අද ඔබේ ජීවිතයේ සතුට නැදී පවතින්නේ මොන වගේ දේවල් මතද කියලා. නිකන් ඉනලා කටික කියලා බලන්න. ඔබේ ජීවිතය අද සතුට ලැබෙන්නේ කොමන දේවල් සඳහාද? කොහොමද නිසාද? දුව නිසා, පුතා නිසා, රැකියාව නිසා, වාහනය නිසා, යාළුවෝ නිසා, රූප සම්පත්තිය නිසා. එතකොට මේ හැම දෙයක්ම බාහිර දෙයක් හෝ පුද්ගලෙයි. එතකොට මේ බාහිර දේ වෙනස් වුණොත් මොකද වෙන්නේ? අර සතුට නැති වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා අන්න එහෙම නොවන විදිහට සැබෑ සතුට ලබා ගැනීම කොහොමද කියලා. එතකොට බාහිර දේවල් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්න කියලා නැහැ. බාහිර අපි වටා පිටාව ලස්සනට තියාගන්න ඕන. අනේ බාහිර වටා පිටාව ලස්සනට තියාගන්න තමයි මුලින්ම මෛත්‍රී භාවනාවෙන් තමයි පටන් ගන්න. සීල සත්ව සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියන හැඟීමෙන් එකාටින් අපි මෛත්‍රී සාගත මනෝ කර්මයෙන් කටයුතු කරනවා. වාඩි වෙලා ඉනකොට ඇස් දෙක පියාගෙන අපි භාවනා කරනකොට දිනු කරන්නේ මෛත්‍රී සාගත මනෝ කර්මය. ඒ විතරක් නෙවෙයි අපි කටියත් එක්ක කතා කරනකොට මෛත්‍රී සාගත වචී කර්මය. වචනීය කතා කරනකොටත් මෛත්‍රියම කරන්නට ඕන. ඊළඟ මෛත්‍රී සාගත කාය කර්මී. කයින් කුමක් හෝ දෙයක් කරනවා නම් ඒ වෙලාවේදී මෛත්‍රීම අපි එක කරන්න ඕන. මෙන්න මේකෙන් පෙනුනේ බාහිර පරිසරයේ පුද්ගලයන් කිසියම් ප්‍රමාණයකට අපට සතුටෙන් සාමකාමීව තියාගන්නට පුළුවන්. අනිත් දේ තමයි මේ මෛත්‍රියත් එක්ක අපේ මනසේ ලොකු පරිවර්තනයක් වෙනවා. මෛත්‍රියෙන් පටන් ගන්න අපි ටික කලක් ගියාට පස්සේ ඒක අපි ළඟට අනිත්‍යගේ දුකේදී කරුණාවෙන් පිහිට වෙන ස්වභාවයට යනවා. ඒකට කියනවා කරුණාව කියලා. ඊළඟට මුදිතා ගුණය. වෙනත් කෙනෙක් දිනු වෙනකොට අපි සතුට වෙනවා. අපේ දරුවෝ දිනු වෙන වගේම අපි අරසෙත් පතනවා, ආශිර්වාද කරනවා, සතුට වෙනවා. ඒක මුදිතා ගුණය. ඒ වගේම මේක කලක් දිනු වෙනකොටම උපේක්ෂාටපත් වෙනවා. අපි සමහර විට මෛත්‍රී වැඩුවත්, කරුණා දැක්වුවත් මුදිතා ගුණය දැක්වුවත් සමහර බාහිර සාධක අපට පාලනය කරන්න බෑ. කර්මය ගැන තේරුම් යනකොට, ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවයන් අපි තේරුම් ගන්නකොට පුද්ගලයන් වයසට යනවා, ලෙඩ දුකකටපත් වෙනවා, වෙන් වෙල යනවා, කර්ම වලට මුහුණ දෙනවා, මේ වගේ තත්ත්වයක් ලෝකේ තියෙනවා. අනේ තත්ත්වයන් තේරුම් ගන්නකොට අපි උපේක්ෂාවෙන් කටයුතු කරනවා, මැදහත් වෙනවා. මෙන්න මේ හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. යම්කිසි කෙනෙකුට මේ හතර දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. බ්‍රහ්මයන් වාසය කරන්නේ මෙන්න මේ හතරින්. මේවට කියන ෆෝස් හබ්ලම් ස්ටේට්ස් කියලා. බ්‍රහ්ම විහාර. මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න කැමති නම් මෙන්න මේ හතර අපි දිනු කරගන්නට ඕන. එකාතකින් මේකෙන් අපේ මනස වෙනස් වෙනවා. අනිත් අතින් අපේ කුසලය, විශේෂයෙන් ලෞකික කුසලය ඉහළටම දියුණු වෙන ක්‍රම හතරක් තමයි මේ දේශනා කළේ. ඊළඟ කාරණිය තමයි අපට අතීත කර්ම ශක්තියන් විදියට අකුසල විපාක එනවා නම් මෙන්න මේ මෛත්‍රිය ඇතුළු මේ සතර බ්‍රහ්ම විහරණ දිනු කිරීම නිසා අපට හුඟාකේ අතීත අකුසල කර්ම දුර්වල කරන්න යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඇතැමිට අපේ ජීවිතය හුඟාක අපල කාලයක් වගේ එනකොට සමහර අය වේලපත් අඩේ හැම බලලා පින්කම් හැම කරනවා නේද? බෝධි පූජා තියනවා, නොයෙක් දේවල් කරනවා. පින්තුනි, අන්න ඒ අපේ අකුසල කර්ම විපාක යටපත් කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනා. මෛත්‍රී භාවනා දිනු කරනවා නම් පින්තුනි අපට උපරිම වශයෙන් පුළුවන් අතීත කර්ම අකුසල කර්ම යටපත් කරගන්නට. අනිත් දේ තමයි අපි එදිනදා කටයුතු කරද්දී ලෝකය ගැන මීට වඩා සානුකම්පිතව මෛත්‍රියෙන් ඉවසීමෙන් අපි කටයුතු කරනවා. මෙන්න මේත් එක්ක ඉදිරියට යනකොට අපට එන්න එන්නම තවත් සතුට දිනුන ක්‍රම විදියට මේ ලෝකයේ තුල ලෝක සම්මතිය තුලින් අපි කරන අතරේදී ලෝක සම්මතිය ඉක්මවලා පරමාර්ථ සත්‍ය වෙත ගිහිල්ලා ඇත්තටම දුක හට ගන්න ක්‍රමය මොකක්ද කියලා අපි තේරුම් ගන්නවා. ඒ තමයි අපේ තියෙන අවිද්‍යාව. මේ මොහොතේ සිදුවෙන යථාර්ථය ගැන අපි නොදැන සිටීම. අපි ඒක හරියට දන්නවනම් අපට ඇත්තටම දුකක් එන්නේ නැහැ. අපි උදේ සඳහන් කළා අප කිසියම් වෙලාවක යමක් හිතනවනම් අපි ඒක කොහොමද හිතන්නේ කියලා. අපි කුමන දෙයක් ගැන හිතුවත් වැඩි දෙයක් තමා හීනයක් දැක්කන්. අපි නිතරම රූපයක් එක බැඳිලා තියෙනවා. කනෙන් ශබ්දයක් ඇහුවත්, ඇහැට රූපයක් දැක්කත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, දිවට රසයක් දැම්මත්, අඩු ගානේ ලුණු රසක් ආවත් අපට මොකද මතක් වෙන්නේ? ලුණු කැටයක් නෙන්නේ. එතකොට ආච්චි කිව්වොත්, රැකියාව කිව්වොත්, පාසල කිව්වොතින්, විශ්වවිද්‍යාලය කිව්වොතින්, ශ්‍රී ලංකාව කිව්වොතින් මොකක්කර රූපයක් මතක් වෙනවනේ අපටනි. අන්නේ මතක් වෙනකොටම අපි හිතන් ඉන්නම ඒ මතක් වෙන රූපය ලෝකේ කොහේරි තැනක ඒ අපි දැකපු විදියටම තියෙයි කියලා. අන්නේ වෙලාවේදී අපේ හිත ඒ රූපය තුළ බැසගෙන තියෙනවා. ඒ රූපය වෙනස් වෙනකොට අපි කැමති විදියට නොපවතිනකොට අපට දුක වෙනවා. මෙන්න මේකට කියනවා පරිසම්පාදයේ දුක ඇති වෙන ක්‍රමය කියලා. අර නොදැනීම නිසා අවිජ්ජාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥානං, විඥානපච්චා නාම රූපං කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රය ඔක්කොම ටික ගිහිල්ලා මේ අවිද්‍යාසහගත සිතුවිලෙන් ලෝකය බලනකොට අපේ සම්පූර්ණම කායික ශරීරය ඇතුළු සියල්ලක් මේ අනුගත වෙනවා. එහෙනම් ප්‍රඥාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙනවා. මේක ඇහැට කන්ටැක්ට් වෙන වර්ණ රූපය, කනට ශබ්ද රූපය කන්ටැක්ට් වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න මොහොත වන විට තේරුම් ගන්නේ අර මුල් අවස්ථාව නැති වෙලා ගිහිල්ලා මනෝවිඥාණය කියන කාරණේ. අන්න ඒක තේරුම් ගැනීමත් එක්කම අපි දන්නවා මේ මොහොතේ ජීවත් වීම කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මෙන්න මේ කරුණු 10ම නිරුද්ධ වෙච්ච තැනක, ඉතුරු නැතුවම නැති වෙලා ගියපු තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන අවස්ථාව කියන එක. කුම්මන දෙයක් මතක් වුණත් ඒ මතක් වෙනකොටම දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියන්නේ මේක. ඔබ ඊටාම දක්ෂ කෙනෙක් නම් ඔබ ඊටාම ප්‍රඥාවන්ත කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ මේක තමයි කෙටියෙම දෙන අවවාදය. මේ ශාසනයේ ඉක්මනටම රහත් වෙච්ච කෙනා කවුද? ඒ තමයි බාහ්‍ය දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය තමයි ඉක්මනින්ම රහත් වෙච්ච කෙනා මේ ශාසනයේ. ඒයකට හේතුව ඔහු ගියාත්ම භාවයේ ගෝ ප්‍රඥාව දිනු කරගෙන හිටියේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අන්තිම සමයේ ශාසනය පිරිහෙන කාලේ අර හත් දිනක අර පර්වතයට ගිහිල්ලා භාවනා කළේ. ඉනේ මග පල්ලෙහාට දානවා. ඔව් අන්නේ එකනේ තමයි බාහ්‍ය කියන්නේ. බාහ්‍ය දාරුචීරිය. අන්නේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච ගමම්ම උන්වහන්සේ බැලුව එයාගේ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණු ගමම්ම ස්කෑන් කරලා බලන එයාගේ ප්‍රඥාව තමයි. මෙයා සතර කොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද? ඒත් එකම අනිත් ඉන්ද්‍රියත් බලනවා. සද්ධා, විරිය, සති, සමාධි ඒවත් බලනවා. විශේෂයෙන් බලන්නේ ප්‍රඥාව එයාට කොතන ඉඳන්ද බණ කියන්න පුළුවන් කියලා තමයි බලන්නේ. එයා කොච්චර gifted කෙනෙක්ද කියලා බලන්නේ. ඒක අඩුවෙන් නම් ටිකක් විස්තරාත්මකව බණ කියනවා. නැත්නම් කෙටියෙන්ම කියනවා. කෙටියෙන්ම කියනකොට කෙනෙකුට කියන්න තියෙන්නේ ඔබ යමක් දැක්කනම් ඒක දැකපු දේ එතනින් අවසන් වෙලා තියෙන්නේ මේක තේරුම් ගන්න කියලා කියන්නේ. එතෙන්ද හිත තිබ්බ ගමම හරියටම අපි දැන් සිද්ධවන්නේ ජීවිතයේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව කියලා දැක්වතින් එතන ඉඳන්ම අපේ කෙලෙස් ටික ටික දුරු වෙන ගන්නවා. අවිද්‍යාව අවිඥායත්වේම අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝම ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධහ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරෝධන්ති කියන්නේ මේක. අනේ නිසා අපට හොඳ නුවණක් තියෙනට ඕන මෙන්න මෙතන තමයි අපි කල්යාණ මිත්‍රයන් වෙතින් අසහා දැනගන්න ඕන කාරණේ. මෙතන තමයි ජන්සන් එක මන් සංදිය. අපි සසර පැත්තට දියන්නේ නිවන පැත්තට යන්නේ කියලා මෙතන තමයි තුන් මහන්දිය. එතකොට ඇසක රූපයක් දකිනකොට අපි ඉන්නේ සසරට යන පැත්තේද නිවන පැත්තේද කියලා තමයි බලාගන්න පුළුවන්. මෙන්න මේක දැනගත්තට විතරක් මදි. ඒ දැනගත්තුක මත උපරිම පිහිටලා ඉන්න තියෙන ස්ථාවර භූමිය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. කල්ලාණ මිත්‍රයන් ඉදින් අපි දැනගන්නේ මෙන්න මේක. කොහොමද දුක හටගන්නේ? දුක නිරුද්ධ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අතීතයේ දැනුත් ලෝකෙට කාරණා දෙකයි දේශනා කරන්නේ. මොකද්ද? දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් විතරයි කියලා. නැත්නම් චතුරාර්ය සත්‍ය. දුක දුකට හේතුව, දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. උන්වහන්සේ ශ්‍රාවකෙන්ට දේශනා කළේ, භික්ෂුන් වහන්සේට දේශනා කළේ ධර්ම කතිකයක් නම් මොකද කරන්න ඕන? ධර්ම කතිකයා ධර්ම කතිකයා ගැන කාටද කියලා අහනවා. ධර්ම කතිකයා ගැන කාටද? දුක හටගන්න විදියත් දුකේ නිදහස්න ආකාරයත් පෙන්වලා දෙන කෙනාට තමයි ධර්ම කතිකයා කියලා කියන්නේ. ඒ මෙහා අපි මොනවා කිව්වත් මනෝවිද්‍යාව ගැන කිව්වත් ආර්ථික විද්‍යාව ගැන කිව්වත් ලෝක දේශපාලනය කිව්වත් ගෙදර දොරේ දරුවෝ හදාගන්න විදිය කිව්වත් මොනව කිව්වත් අපි ධර්ම දේශකයෙක් වෙන්නේ නැහැ. ධර්ම කතිකයෙක් වෙන්නේ නැහැ. කතිකයෙක් වෙන්න පුළුවන්. ධර්ම කතිකයෙක් වෙන්නේ නැහැ. ඕන තරම් කතිකයෝ හොයාගන්න පුළුවන් අපිට ඉන්ටර්නෙට් එකට ගියාම. ධර්ම කතිකයා කියන්නේ කාටද? බුද්ධ ශ්‍රාවකය කියන්නේ කාටද? දේශනා කරන කෙනා කියන්නේ කවුද? මෙන්න ඇහැ අවිද්‍යාවෙන් ඇහෙන් බලනකොට පරිසම්පාය චක්‍රය හැදෙන මේ විදිය කියලා දුකේ හට ගැනීම කියනවා. ඇහෙන් යමක් බලනකොටම ඒ දේ නිරුද්ධ වෙලා මේ වෙලාවේ මනසයි ධර්මලම්බන එක්ක මනෝවිඥානයයි මේ ක්‍රියාත්මක වන්නේ. එතකොට අපි මේ බලන ලෝකය ශුන්‍යතෝ ලෝකං අවේකසෝ කියපු විදියට ලෝකය මේ වෙලාවේ ශූන්‍ය වෙච්ච තැනකයි මම ලෝකය ඇසුරු කරන්නේ කියලා තේරුම් ගන්න එක. මෙන්න මේක තේරුම් ගත්තොත් අවිද්‍යාවෙන් දුර වෙලා සංඛාර විඥාන නාම රූප මේ පැත්තට යනවා. අන්න ඒක තේරුම් අරගෙන මෙන්න මේක අසහා දැන ගැනීමට කියනවා සුතමේ පඤ්ඤාව කියලා. The wisdom of hearing. අන්නේ අහපු දේ නැවත නැවතත් හිතේ තියෙන එකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඊළඟට අන්නේ චින්තාමය ප්‍රඥාව වඩා පුහුණු කරන අවස්ථාව තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. සම්දේශන භාවනා. The wisdom of meditation. මෙන්න මේ තුන තමයි අපි යන්නේ. අන්නේ යන ගමනේදී ප්‍රධානම දේ තමයි සතිමත් බව, mindfulness එක කියලා කියන්නේ. වර්තමානයේ අපේ හිත තියාගෙන මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ කියලා එතෙන්ට ફોકસ කරනවා. අන්න ඒකට අරමුණු කරගත්තු ගමන් අපේ මොකද වෙන්නේ? අපේ තියෙන කලබල ගතිය ටිකින් ටික අඩු වෙනවා. කතාව ටිකින් ටික අඩු වෙනවා. ඇයි ඒ? අර සතිපට්ඨාන විතරක් නෙවෙයි අපි දැන් මේකට විශ්වාසය තියලා ඉන්නේ. සතිපට්ඨානේ නිකන් එකක් නෙවෙයි බුදුදහමේ මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සමාධි මෙන්න මේ කරුණු හතත් එක්ක යන්නේ. නිකන් මයින්ඩ්ෆුල්නස් එකක් නෙවෙයි බුදුදහම යන්නේ. මෙන්න මේ හතත් එක්ක තමයි නිතරම තමන්ගේ ජීවිතය යන්නේ. අන්න එහෙම යනවත් එක්කම තමන්ට එන්නෙන්නම තමන්ගේ ජීවිතය ගැන අවබෝධය වැඩි වෙනවා, සිහිය වැඩි වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික අර SMS සංකල්පය එනවා. බුඩිස් SMS එක. මොකද්ද බුඩිස් SMS එක කියලා කියන්නේ? Silently, mindfully, slowly. Silently, mindfully, slowly. අරකට හිතේ තියාගෙන කන්න වැඩේත් එක තමයි යන්නේ. ඇතැම් විට කෑම බීම වෙන ගමනුත් ඒව සෝදානම් කරන ගමන් අරක විදර්ශනාව ප්‍රැක්ටිස් කරනවා. කෙනෙක් මතක් වෙනකොටම සද්දයක් ඇහෙනකොටම දරුව කෑ ගහනවා. කේන්ති ගන්න නැහැ. තමන් දන්නවා දැන් තමන්ගේ මනසින් තමයි දැන් මේක අර කණෙන් අහපු එක දැන් මේ තේරුම් ගන්නේ මනසින්. මම යාට පැන්නොත් මම දුර්වලයි, මම ෆේල් වුණා, මං යාට අවවාද කරන්න පුළුවන්. හැබැයි මං අවධානයෙන්, අවබෝධයෙන්, සිහියෙන් මං ඒක කරන්නේ. මම දුක නොවි, දුකටපත් නොවි, මම බර්න් අවුට් නොවි මම ඒක කරන්නේ. හැම තැනදීම තමන්ගේ සේෆ්ටිය තමන් දාගෙන ඉන්නේ. සේෆ්ටි ඉස් ෆස්ට්. දරුවෝ හැදුවත්, රැකියාව කළත්, ඉගෙන ගත්තත්, පාරේ ගියත්, බඩු ගේන කඩේ ගියත්, මොකක් කරත් සේෆ්ටි ෆස්ට් කියලා හෙල්මට් එක දාගෙන ඉන්නේ. හෙල්මට් එක විතරක් නෙමෙයි මුළු ඇඟටම ආමඩ සෙකියුරිටි එක දාගෙන ඉන්නේ. මෙන්න මේ සතිමත් බවත් එක ඉන්න ගමන් තමයි තමන් යනිත් හැමදේම සිද්ධ කරන්නේ. ඒ අතරේ තමන්ට භාවනාවේ ප්‍රධාන ක්‍රම දෙක මුණගැහෙනවා. එකක් තමයි සමත භාවනාව, අනිත් එක විදර්ශනා භාවනාව. Tranquility meditation and insight meditation. සමත භාවනාවෙන්, සමාධියෙන් නැත්නම් චිත්ත භාවනාවෙන් කරන්නේ අපේ අර විසිරලා තියෙන හිත එක අරමුණකට ගෙනල්ලා එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගන්න එක කරන්නේ. අන්න ඒක කරන ගමන් අපි අර විදර්ශනාව අනිත්‍ය භාන වඩනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. මේව හැම තැනදීම හට ගන්නවා. හේතු ඇති කල්ලි එතනම නිරුද්ධ වෙනවා, නැති වෙනවා කියලා දකිනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතේ වඩපත් කරගන්නේ. අන්නේ ගමනේ ඉන්න ගමන් අපට මේ දහම අපේ ජීවිතේ එදිනදා කාරණාවට අපි සම්බන්ධ කරගන්නවා. අර ඉහෙළම නිබ්බාන සුඛං කියලා තැනට යනකම් අපට තව විඳින්න පුළුවන් වහා සැප තියෙන මේ ජීවිතේ. හිත සමාධිමත් කරනකොට අර කාම ඡන්ද ආදී නිවරණ අඩු වෙනකොට හිත හරියට තැම්පත් වෙනවා, හරියට පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙච්ච ගමන්ම තමන්ට සතුට ලබන ක්‍රමයේ තියෙන තමන්ගේ පැත්තේ. ඊට පස්සේ සතුට ලබන්න බාහිරින් සතුට හොයාගෙන යන්නේ නැහැ. යුතුයකම් ටික කරන්න දරුවන්ට සලකන ඒවා, අම්මට තාත්තට කතා කරන ඒවා, රැකියාව කරන ඒවා ඒ ටික කරන තමන්. තමන් දන්නවා තමන්ගේ සැබෑ සතුට තියෙන්නේ ඒ පැත්තේ නෙවෙයි කියලා දන්නවා. තමන්ගේ සතුට තියෙන්නේ තමන් තනි වෙච්ච හුදකලා ඉන්න මොහොතේ තමයි සතුට තියෙන්නේ. මෛත්‍රී භාවනා කරන වෙලාව, බුදුගුණ භාවනා කරන වෙලාව, ආනාපාන සතිය මෙන්න මේක තමයි තමන්ගේ හොබි එක වෙන්නේ ඊට පස්සේ. තමන්ගේ සතුට ලබන ක්‍රමයේ තමන්ගේ පැත්තෙම හදා ගන්නවා. අන්න එතෙන්ටත් එනකන් තමන්ගේ එදින්දා ජීවිතයේ සතුට ලබන ක්‍රම ටිකක් බුදුදහමේ දේශනා කළා. ඒ මොනවද? අනන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මෙලව තියෙන සැප හතරක් ගැන කියනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. අත්ති සුඛ කියන්නේ තමන්ට යම් කිසි දෙයක් තිබීම. යම් කිසි දෙයක් තමන් මහන්සියෙන් උපයා ගැනීම. බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා සඳහන් කරනවා. තමන්ට ධනයක් තියෙනකොට අන්නේ ධනය ගැන තමන් සතුට වෙනවා. කොහොමද සතුට වෙන්නේ? අනේ මම මේ ධනය හම්බ කරේ මුවාක් මහන්සියලනේ. වැඩට ගිහිල්ලා අවුවේ ඉඳලා සීතලේ ඉඳලා බොහොම දුර ගිහිල්ලා නේද මම මේක උපයගත්තේ ධර්මිකව නේද කියලා තමන් ඒක හිතනවා. ඒක සතුටක් වෙනදනි. ඒ සතුටක වෙඳිනවද? ධනයෙන් වර්තිය කියලා විඳින්න පුළුවන් සතුට. හැබැයි ඔබ මේ විදිහට හිතනවද? නෑ නේනේ. ඔබට ධනයක් තියෙනවා නම්, ගෙදර තියෙනවා නම්, බඩමුට්ටු අරන් තියෙනවා නම්, වාහනේ ඔබ පාවිච්චි කරනවා නම් ඔබ හිතන අනේ මං උගාක් මහන්සිලේ නේද, මම මේක කාටවත් කරදරයක් කළ නෙවෙයි නේද, මං දවසට මෙච්චර පෑ ගාණක් වැඩ කළ නේද, මම මේක ලැබුවේ කියලා ඔබේ ධාරණික වාගෙන හිතන්න. පොඩි ධනයක් තිබුණත් ඔබට ඒ ගැන සතුටක් ඇති වෙනවා. එතකොට ධනය හුඟක් ලබන්න ඕනේ. අර ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඔහුගේ ලිපියේ The World Famous Letter Written by Abraham Lincoln කියලා. ඔහුගේ පුතාගේ ස්කූල් මාස්ටර් ලිපු පොතක් තියෙනවා. ඒ පොතේ ඔහු කියනවා තමගේ පුතාගේ ගුරුවරයාට කියනවා ගුරුතුමනි මගේ පුතාට උගන්වන්න නොමිලේ ලැබෙන ඩොලර්ස් 10ට වඩා මහන්සි වී උපයන ඩොලර්ස් එකේ තියෙන වටිනාකම එහි වැදගත්කම එහි අසිරිය මගේ පුතාට උගන්වන්න කියලා. පින්නතුනිම අත්ති සුඛය කියන එක එන්නේ සම්පූර්ණයෙන්ම ධම්මිකේහි ධම්මලද්දේහි. මහන්සියෙන් වැඩ කරන්නට ඕනේ. වැඩ කළ ලබන දේ පින්නතුනි හරිය බරයි ඒක. ඒක ලේසියෙන් නාස්ති වෙන්නේ නැහැ. සමහර නිකන් ලබන ඒවා දන්නේ කොහේ යනවද කියලා නේද? ඊසි කමින් ඊසි ගොයින්. අර මහන්සියෙන් හම්බ කරන එක පින්නතුනි තමන්ට සතුට වෙන පුළුවන් දෙයක්. ඒක නෙවෙයි අත්ති සුඛය කියලා. දෙවෙනි එක තමයි භෝග සුඛය. ඒ හරි හම්බ කරන දේ තමන් පරිහරණය කරනවා, තමන්ගේ දරුවන් පෝෂණය කරනවා, අම්මා තාත්තට උදව් කරනවා, තවත් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් කරනවා. ඒ උදව් කරන ගමනොත් හිතන්නේ කොහොමද? අනේ මම මහන්සියෙන් හම්බ කරපු දේනේ මම මේ දරුවන්ට දෙන්නේ. මං හම්බ කරපු දේනේ මගේ අම්මට තාත්තට මං දෙන්නේ. ඒ මහන්සියෙන් හම්බ කරපු දේ නේද මං පින්කමකට යොදන්නේ කියලා හිතනකොට ඒක සතුටක්. ඒකට කියනවා භෝග සුඛය කියලා. අන්නේ භෝග සුඛයේදී තමන් පරිහර තමන් මුලින් තෘප්තිමත් වෙන්නට ඕන. තමන්ගේ ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, දරුවන් සතුට කරවන්නටත් ඕන. ඊළඟට තමන්ගේ අම්මා තාත්තා සතුට කරවන්නටත් ඕන. ළඟ තමන්ගේ ළඟම ඥාතීන් ඉන්නවනම් සහෝදර සහෝදරියන් ඒන පුළුවන් ප්‍රමාණය උදව්වක් කරන්න ඕන. බැරි අයට ඊළඟට පුණ්‍යශේස්ත්‍රවල පින්කම් වශයෙන් යොදවන්නට ඕනේවා. ඒක සුවය. තුන්වෙනි සුවය තමයි අනන සුවය. ණය නොවී සිටීම. දැන් මේක මේ කාලේ නම් අමාරුයි නේද ඔබට එහෙම වෙන්න බෑනේ නේ. දැන් අලුත් ලෝකයේ ආර්ථික රටාවත් එක්ක අපිට ණය ගන්න වෙනවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි තමන් ණය ගන්න ඕනේ තමන්ට මාසිකව ගෙවන්න පුළුවන් ප්‍රමාණයට. ඇතැමිට අපි වාහනයක් ගන්න, ගෙදරක් ගන්න ණය වල තමයි. ඇතැමිටක ණය ටික ගෙවලා ඉවරනකොට අවුරුදු 60ක් විතර යනවා. කමක් නැහැ ඒක. එහෙම නැතු අවුරුදු 60 ගිහිල්ලා ඔක්කොම සල්ලි හම්බ කරන් ගියක් ගත්තොත් මොකද වෙන්නේ? එතකොට ගිය අරගෙන අවුරුදු 3-4යි ජීවත් වෙන්නේ නේද? එහෙම නෙවෙයි දැන් තියෙන ආර්ථික ක්‍රමයන්ව මේක කරන්න වරදක් නැහැ. අපි ලෝන් එකක් ගන්නවා තමයි. හැබැයි අපි ගන්නේ අපට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ලෝන් එකක් තමයි ගන්නෙ. එතකොට අපි ඒ ගෙදරට වියදම් කරා ඒක හරියට රෙන්ට් එකට වියදම් කරනවා වගේම වෙනසක් නැහැ. ණය කියලා කිව්වට අපි ණය කියලා දැන් නැහැ නේ අපිටනේ. ගෙදරට රෙන්ට් එකක් ගන්න විදිහට තමයි අපි ඒක ගෙවන්නේ. එතකොට ඒක මේ කියන විදිහේ කරදරයකට පත් වෙන දෙයක් නෙවෙයි. බුදුදහමේ සඳහන් කරන්නේ Tamanට ගෙවල නිම කරන්න බැරි විදිහේ තමන්ගේ ආදායම් ඉක්මවාන දෙයක් වෙනත් කෙනෙකුෙන් ගන්න එක. එහෙම කරන්න හොඳ නැහැ. එහෙම කරොත් අපට අපේ සතුට නැති වෙනවා. ඒ නිසා අපි මුදල් පරිහරණය කරන්නට ඕන තමන්ගේ ආදායම්ට සරලම විදියට ඕන මේ වියදම් අපි කළමනාකරණය කරගන්නට ඕන. ඒකත් සුවයක් කියලා දේශනා කළා. ඊළඟට අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ නිවැරදි බව පිළිබඳව තියෙන සුවය. විශේෂයෙන් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ලබන සුවය. අපි අතින් අතීතයේ අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ මොහොතේ තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් කියන මෙන්න මේ පහෙන් මම මේ වෙලාවේ වැළකීලා ඉන්නේ. මම හෙටත් මේකෙන් වැළකීන උපරිම උත්සාහ කරනවා කියලා අතීතයේ අඩුපාඩු හිතේ තින්න එපා. ඒවට අපි පිළියම් කළේ ඒවා අයින් කරගෙන මේ මොහොතේ ඉඳලා තේරුම් ආපු මොහොතේ ඉඳන්ම අන්නේ තමන්ගේ කායික වාචික නිවැරදි භාවය පිළිබඳව තමන්ට යම් සිවිදියේ සතුටක් තියෙනට ඕන. අන්නේ එක සතුටක් ඉදිරියට සඳහන් කරනවා. බලන්න පේනොතනේ අපට මේ ධම තේරුම් ගත්තොත් අපේ සතුට කොච්චර වැඩි කරගන්න පුළුවන්ද කියලා අපට. අත්ති සුඛ යමක් තිබීම සෝයා, භෝග සුඛ ඒක පරිහරණය කිරීම සෝයා, අනන සුව නයනවීම සුවයක්, අනවජ්‍ය සුඛ නිවැරදි ජීවිතය. පංචශීලය පදනම් කරගත්තු නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් අපට ඒක ලොකු සැනසීමක් සතුටක්. දැන් බලන්න පින්තුනි පංචශීලෙන් එකක් හරි කඩවුණොත් අපිට කොච්චර කරදරට මුහුණ පාන සිද්ධ වෙනවද බලන්න ගොනි. දැන් හිරගෙවල ඉන්න බොහෝ දෙනෙක් මේ පහෙන් එකක් කඩ වෙලා නෙනේ. සමාජයේ බැනුම් අහනවා නම් කවුරු හරි මොකද හේතුව? මේ පහෙන් එකක් කැඩවීම. රටක් පිරිහුණා නම් ලෝකයේ මිනිස්සු දුප්පත්කමෙන් ඉන්නවා නම් කොහේ රටක? ඇයි හේතුව? ඒ රට පාලනය කරන අය මේව කඩනවා. එක්ක බොරු කියනවා, එක්ක සොරකම් කරනවා. ලෝකයේ මිනිස්සු දුකින් ඉන්නවා නම් කොහේ හරි ලෝක යුද්ධයක්. බඩුමෙල වැඩි වෙනවා නම් මොකද හේතුව? ඔව් ලෝක යුද්ධ. එක බෝම්බයක්, එක මිසෛලයක් හදනවත් එක්කම ඒකේ මිල කොහෙන්ද එකතු වෙන්නේ? ඉන්ධන මිලට, ගෑස් වල මිලට, ගෑස් වල මිලට හැම සතියක්ම එකතු වෙනවත් එක්ක මොකද වෙන්නේ? අනිත් බඩේ කොක්කෝ මේ ප්‍රමාණයට වැඩි වෙනවා. පසුගිය අවුරුදු 15 තිස්සේ මිනිස් ලෝකයේ අය අඩුම ගාන මේ පංචශීලෙන් දෙකක් හතරක් කරනවා. අදෝම ඩොලර්ස් 100ට ගන්න බරු ටික ඔබට ඩොලර්ස් 50ට ගන්න තිබ්බා. විශ්වාස කරනවද? මේ යුද්ධ ටික මේ විදිහටම ඉදිරි අවුරුදු 15ක් ගියොතින් අදෝම ඩොලර්ස් 100ට ගන්න දේ ගන්නට ඔබට ඩොලර්ස් 200ක් වෙනම් කරන්න වෙනවා. නැත්තම් ඔබට ඔබේ පහසුකම් ටික කැප කරන්න වෙනවා. බඩමුට්ටු අඩුවෙන් පාවිච්චි කරන්න වෙනවා. ඔය දෙන් එකක් කරන්න අනිවාර්යයෙන්. පින්නතුනේ මෙන්න මේ නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් පාලකයන් ඉඳන් ලෝකෙට යහපතක් වෙනවා. ඉතින් මෙන්න මේ සතුට ලබන ක්‍රමයක් මේ විදිහට දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්නතුනේ හරියට සාගරය වගේ. සාගරේ වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. එකපාර ගැඹුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ටිකෙන් ටික අපට පුළුවන් මට්ටමේ දගෙන පුහුණු කරන්න පුළුවන්. මුලදීම අපේ ගෙදර අම්මට තාත්තට දරුවන්ට අපි හොඳට සලකනවා. එහෙම සලකන පටන් ගත්ත වෙලින් ඉඳලාම අපේ ජීවිතේ කරදර අඩු වෙනවා. ඊට පස්සේ පංචශීලය රකින්නවා. අරටත් වඩා තියෙන කරදර අඩු වෙනවා. ඊට පස්සේ සමත භාවනා කරනවා. තවත් එන්නේ නැව මානසික ගැටලු අඩු වෙනවා. සතිපට්ඨාන ඔසේ විදර්ශනා වඩනවා. මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න ටික අපට අපේ පැත්තෙන් එන තියෙන දුක් ටික අපට අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ පින්නතුනි, මේ ධර්ම ශ්‍රවණියත් අපට විමුක්තායතනයක් කියලා දේශනා කළා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හරියට අපි හිත පිහිටවාගෙන ඉන්නවා නම් ඒකත් පින්තුනේ ධර්මීය පුහුණු කරන වෙලාවක්. අන්නේ ධර්මයේ පුහුණු කිරීමේ ප්‍රධානතම දෙයක් තමයි විශේෂයෙන්ම අප වර්තමානයේ තුල සිත පවත්වා ගැනීම. අන්නේ තෙන්දි අපේ හාඳුරන් වහන්සේ ඔබට අලුත් අත්දැකීමක් ලබන්න මේ පොඩි උපකරණයක් දෙනවා. මේකට කියන්නේ නවගුණ වැල කියලා. හාඳුර ඔබ වෙනුවෙන් මේව සූදානම් කරලා තියෙනවා. මේකත් Taman කැමැතියට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ 108ක් තියෙනවා. අපි වඩන භාවනාවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මුල් කාලේ දිගටම අවශ්‍ය වෙන්නේ නැහැ. හිත එහෙම යනකොට දැන් අපි උදේ බුදුගුණ වැඩවනේ. බුදුගුණ වඩන වෙලාවේ දැන් මෙතන මේ මැද එකක් ගැටයක් වගේ එක තියෙනවා මේක. හරිද? මෙන්න මෙතනින් පටන් ගන්න. මෙතනින් ඔබ ඉන්න පැත්තෙන් ගත්තොත් මේ පැත්තෙන් එක එක පටන් ගන්න අපි. ඔහොම තියාගෙන මේ පැත්ත ඕනනම් වම් අතට තියලා මේ පැත්තෙන් එක එක හොම දැන් අපි වඩන්නේ අරහන් ගුණේ නම් අරහන් අරහන් අරහන් කියලා හෙමින් slowly මේ එක එකක් මේකත් එක්ක හිත තියාගෙන බුදුහාඳුරගේ රූපී ඉස්සරහා තියෙන වගේ සලකලා අරහන් අරහන් ආදි වශයෙන් අපිට වඩන්න පුළුවන්. ඒක නව ගුණේම වඩනවා නම් අපි නවයමත් එක දිගට කරන්න පුළුවන් වන්නා. අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති හොම කියලා බුදුගුණ වඩනකොට අප මේක නවගුණ වැල කියන්නේ මර මේ නවරහදී බුදුගුණ සිහි කරන්න පාවිච්චි කරන එක නිසා දැන් එකේ ඉඳන් 9ට සිහි කළ මේ හරිය දැන් මේක ගියාට පස්සේ ආයෝ නම් අපට නවගුණ වල අවසන් එකේ ඉඳලා මුලට යන්න පුළුවන්. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදෝ සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. ආය අරහං වල ඉඳලා භගවා වලට එනවා. භගවා වල ඉඳලා ආය අරහං වෙනකන් එහෙම කරන්න පුළුවන් දිගට. ඒක එක විදියකට තමා කැමති විදියට සූදානම් කරගන්න. යොදා ගන්න තමන්ට පහසු විදියට. ඊළඟට ටික කලක් යද්දී අර නමයම නේ අපි එකක් ගන්නවා. වැඩිපුරම තමන් කැමති මොහොකටද? බුදුගුණ වලින්. එක්කෙනෙක් අරහන් වලට වෙන්න පුළුවන්. තව කෙනෙක් සම්මා සම්බුද්ධ. තවත් කෙනෙක් සුගත ගුණයට කැමති. තව කෙනෙක් ලෝකවිදු ගුණයට කැමති. එතකොට බුදුහාඳුර ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන සුගතෝ සුගතෝ සුගතෝ ඊපස්සේ කටින් කියන අවශ්‍ය නැහැ. හිතින් මේ කියන්නේ. සුගතෝ සුගතෝ සුගතෝ එහෙම අපට පුහුණු කරන්න පුළුවන්. එතකොට මුලදී අපි කරනකොට ඇතැම්මිට කීපයක් අපි කරනවා. කලාට හිත එන්නම තැම්පත් වෙනකොට අපි ඒකට වැඩිපුර දිගට අවධානය යොමු කරනවා. ඒක තමයි සමතේ තියෙන ලක්ෂණය. දැන් අපි කලේ බුදුගුණ භාවනා කරන විදිය. එතකොට කාලයක් ඇද්දී තමන්ට වැඩිපුර කැමති බුදුගුණ භාවනා නම් බුදුගුණ භාවනා ප්‍රැක්ටිස් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේකම පාවිච්චි කළා අපට අනිත් සමත භාවනාවටත් යොදා ගන්න පුළුවන්. අපි ඇතැම් විට මෛත්‍රී භාවනා වඩන කියමු. දැන් ඔන සීල සත්‍යෝම නැත්තම් අපි කියමු තමන්ගේ නිවසේ මගේ ගෙදර ඉන්න හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කොහොම කියලා එකපාරක් දිගටම ගෙදරට වඩනවා අපි. ගෙදර ඉන්න ඇයට. හරිද? ඒකේ වුණාට පස්සෙ නම් ගමේ ඉන්න ඇයට. May all beings in my city be well, happy and peaceful. May all beings in my city be well, happy and peaceful කියලා. ඔහම Tamanට වැඩිපුර කැමති භාෂාවකින් එක එක පාවිච්චි කරලා දැන් ගමයට මෛත්‍රී වැඩුවා. ඊට පස්සේ Tamanගේ ස්ටේට් එක යට ප්‍රාන්තේ. එයාටත් එහෙම මෛත්‍රී වඩන්න පුළුවන්. ඊට පස්සේ Tamanගේ රටේ යට. ඊට පස්සේ මේ කොන්ටිනන්ට් එකේ. එක එක අයට එක එක රවම ගන්න යන්න. ඊට පස්සේ මේ රටේ ඉන්න අයට. ඊට පස්සේ මේ සෝලාර් සිස්ටම් එකේ ඉන්න අයට, සෞර ග්‍රහ මණ්ඩලෙ ඉන්න අයට. ඊට පස්සේ මේ ගැලැක්සි ඉන්න අයට. ඊට පස්සේ මේ යුනිවර්ස් එකේ ඉන්න අයට. එහෙම ගිහලා අවසානට එනකොට මුළු ලෝකෙම අය තමන් ඉස්සරහ තියාගන්නවා. ඔක්කොම අය ඉස්සරහ තියාගෙන තමන් ස්ටේජ් එකක ඉන්නවා වගේ කියලා හිතලා අර කීපයක් කියන්නේ එකක් කියනවා ඊට පස්සේ. සියලු සත්ත්වෝ සෝපත්තේ කලබල ගති අඩු වෙලා හිත අතීතයට අනාගතයට යන ගති අඩු වෙලා හුඟක් හිත වර්තමානට එනවා. ඒ එන්න එන්න තමන්ගේ සතුට වැඩි වෙනවා. ඊට පස්සේ දැන් සතුට ලබන ක්‍රමයක් තමම දැන් හුරු කරගෙන ඉන්නේ. මෙහෙම ගිහිල්ලා මෛත්‍රී භාවනා වඩා ඉහළට යනකොට තමන් තනි පුද්ගලයේ ફોකස් කරනවා ඊට පස්සේ. සමාන ජෙන්ඩර් එකේ වෙන්න ඕන. දැනට ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. දැන් ඔබතුමිට පුළුවන් අම්මා ඉනව නම් අම්මා, දුව ඉනව නම් දුව, නංගි කෙනෙක් ඉනව නම් නංගි. ඔබතුන්ට පුළුවන් නම් තාත්තා ඉනව නම් තාත්තා, මල්ලි නම් මල්ලි, පුතෙක් නම් පුතේ, අයියා කෙනෙක් නම් අයියා, ගුරුවරයෙක් නම් එයා. තමන් වැඩිපුරම කැමති පිරිමි කෙනෙක් හොඳට ජීවත් වෙන කෙනෙක් හොඳට ફોකස් කරන්න. යා හොඳට ඉස්සරහ ඉනව කියලා හිතලා සෝපත්තේතෝ මෙහි මනකට කාලයක් යනකොට තමන්ටම තේරෙන තමන් එන්නේ එනම හිත තැම්පත් වෙන විදිය. ගුවා කියලා යනකොට මේක නැති වුණත් කමන්නේ. ඊට පස්සේ මේක පැත්තකින් තියනවා තමන්ට අත් දෙක ලස්සනට තියාගෙන අර විදියට ටිකෙන් ටික මෛත්‍රී දිනු කරන්න පුළුවන්. ඒක බොහෝ විට අපි ඉන්න ඉරියව්ව අනුව තීරණය වෙනවා. අපි වාඩි වෙලා ඉනකොට බොහෝ විට ඔහොමනේ අපි ඉන්නේ. එතකොට ඔහොමම යන්නේ. අපි සක්මන් කරද්දී නම් සක්මන් කරනකොට හිටගෙන ඉන්නේ අපි. ඇවිදිනකොටම අපි වෝකින් මෙඩිටේෂන් කරනකොට අපිට මේ පැත්තට තියාගන්න පුළුවන්. ඊට පස්සේ එක එක ඔහොමම දාන්නේ ඔහොම. සීල සුවපත්ත්ව නැත්නම් වම දකුණ වම දකුණ කියලා එහෙම පාදයේ තියෙන විදිය අනුව එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඇවිදිනකොටම බුදුන් වහන්සේ කරනකොටත් ඒ විදිහටම අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝම කියලා හිටගෙන ඉනකොට එහෙම කරන්න පුළුවන් අපට. ඊළඟට මේක භාවනා ක්‍රම හොඟකට පාවිච්චි කරන්න පුළුවන්. බුදුගුණ භාවනට පාවිච්චි කරන්න පුළුවන්. මෛත්‍රී භාවනට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පටිකෝල මනසිකාරයට අසෝ භාවනාවට කේසාලෝ මානකා දන්ත ආදි වශයෙන් අට්ටි ආදි වශයෙන් එහෙම කරන්නත් පුළුවන්. ඊළඟට අවශ්‍ය නම් ආනාපාන සතියට පාවිච්චි කරන්න පුළුවන් මේක. තමන් උස්ම ගන්නකොට පිට වෙනකොට එකක් ඕනනම් එකක් දාන්න පුළුවන් උඩට ගන්නකොට. අනිත් එක පල්ලෙහාට ගන්නකොට. නැත්තම් උඩට අරගෙන පළහැට ගන්නකොට දෙකටම එකක් ගන්න පුළුවන්. ඔහොමම එකේ තියෙනවා ගණනා කියලා එකක්. ආනාපාන සතිය මුලදී මේක පාර කරන්න අමාරු නම් හිත එහෙම දුවනවා නම් මේ වගේ ගණන් කිරීමක් අපිට කරන්න පුළුවන්. මුලදී ටිකක් මෙහෙම යනකොට 108ක් විතර මෙහෙම යනකොට අපිට අර හිත හුඟක් කලබල ගතිය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ගණන් කරන්න ඕනේ නැහැ. මේක කෙලිම පැත්තකින් තියලා අත් දෙක කොහොම තියලා අපිට දිගටම හුස්ම ඇතුළු වෙනවා. පිට වෙනවා. ඇතුළු වීම පිටියුම් බලන්න පුළුවන් මේ. මේක මුලදී තියෙන ප්‍රාථමික උපක්‍රමයක් විදිහට විතරයි පාවිච්චි කරන්නේ. මේක ප්‍රයිමරි ටෙක්නික් එක. ඉතින් ඇත්තම භාවනාවෙන් උගත් දිනු වෙච්ච හාඳුරලත් පහු කාලෙත් මේකම පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා අපිට කැමති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ පුහුණු කරන මොන දේ කළත් අවසාන වශයෙන් අපේ දිනු වෙන සිහිය. අපේ හිතේ ස්වභාවය තමයි නිතරම අතීත අරමුණකට යනවා. නැත්නම් අනාගතයේ තියෙන දෙයකට යනවා. අන්නේ දෙකට වේගෙන් යනකොට තමයි අපේට හිතේ තියෙන ලස්සන නැති වෙන්නේ. හිතේ කලබල ගැතිය ඇති වෙලා හිතේ සතුට නැති වෙන මේ දෙපැත්තට යන නිසා. එතකොට ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ අතීතය අනාගතය අමතක කරන්න කියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බුදුදහමේ මූලික ඉගැන්වීම තමයි මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක දිනු වෙන්න වෙන්න මතකේ වැඩි වෙනවද අඩු වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේ නෙමෙයි ගැටලුව. ඕන දෙයක් අතීතයේ වෙච්ච දෙයක් මතක් කරගන්න පුළුවන්, අනාගතයේ වෙන දෙයක් plan කරන්න පුළුවන්. නමුත් Taman දන්නවා Taman මේක දැන් කරන්නේ වර්තමානයේ ඉඳන් කියලා. දැන් අපේ ළඟ ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා නම්, විදුලි පන්දමක් තියෙනවා නම් ටෝච් එක එක එක පැත්තට ફોકસ කරන්න කමන්නේ. වරද මොකද්ද? ටෝච් එකෙන් දමල ගහන එක. අපි දන්නවා ටෝච් එක තමන්ගේ අතේ තියෙන්නේ කියලා. තියෙන්නේ කියලා දැනගෙන ඕන පැත්තට අපිට ටෝච් එකෙන් බලන්න පුළුවන් ફોકસ කරන්න. අන්න ඒ වගේ තමයි සතිය කියලා කියන්නේ. වර්තමානය තුල ඉඳ ගන්නවා. ඉඳගෙන ඉන්නකොට කෙනෙක් පේනවා, මෙයා ආයා හොඳ කෙනෙක්. එයා කලින් අර වගේ දේවල් කරපු හොඳ කෙනෙක් කියලා දන්නවා. ආ ඒක දැන් ඉතින් නිරුද්ධ වෙලා හරි. ආ දකින්නකොටම දන්නවා මෙයා මට එදා කලින් දවසේ පොඩ්ඩක් ඉදිරි දෙන කතා කරා නේද මෙයා. ඔව්. හමන්නේ ඒකත් දැන් නිරුද්ධ වෙලා දැන් මං ඉන්නේ වර්තමානයේ. දැන් මෙතන හටගෙන මෙතන නිරුද්ධ වෙන කියලා දකින්නවා. අර පුද්ගලය කියලා හඳුනගන්න වරදක් නෙවෙයි. නමුත් Tamante කියලා ඉස්ටි ගන්නේ නැහැ. Taman danne me banapu de atame kiyala dan matagat ne. Eya eka param mell ekak amadaka gala namuth api thamayage hite thiyenno neida? Api thamayagen banum ahana ne. A person can blame you once if you are ignorant or unmindful, you are blamed again and again. Kenekota pulan obata eka patamak itharai maninna. Namuth api satiya nathunothin api nawathanath thiyagen banum ahana. Api visima banum ahana yagi. එයා දන්නේ නැහැ. එයා අමතක කළා. එයාට එතනට මතකද නැහැ දැන් ඒක. අපි අවුරුදු ගාණක් ගිලක් මතක ගියානවා. අවදාසේ මට අනාහල් තැනදී මට මෙයා බැනපු කෙනා තමයි ඔය ඉන්නේ කියලා. අන්න ඒ නිසා පිණුතුනේ අපි අපේ මනස ආරක්ෂා කරන්න තමයි මේ හැමදේම කරන්නේ. මෙන්න මේ විදිහට කලක් ධර්මයේ පුහුණු කරනකොට අපි අපේ හැම ඉරියව්වක්ම අපි මේ සතිමත් බවත් එක්කම කරන්නේ. අන්නේදී ඊටාම වැදගත් කාරණයක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. අපේ හාමුදුරුව ඔබට මෙහි තියෙන ඉඩ හැටියට සක්මන් භාවනා කරන්න කාලසටහනේ දාලා තියෙනවාද? ටික වෙලක් හරි අපි පුහුණු කරමු මේක. ඉතින් අපි ඒක කරන්න කලින් මුලින් පොඩ්ඩක් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් අහගමු. එතකොට සක්මන් භාවනාව වෝකින් මෙඩිටේෂන් කියලා කියන්නේ සතිපට්ඨාන වික්‍රම කොටසක්. සතිපට්ඨාන කොටස් හතරකට බෙදෙනවා. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තानुපස්සනා, ධම්මානුපස්සනා කියලා. අන්නේ කායानुපස්සනාවේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා කියනවා. කායේ කයනුව බලමින් කෙලෙස් තමන විරිය ඇතුව සිහියෙන් ලෝභය හා ද්වේෂය අඩු කරලා යා සක්මන් කරනවා. කොහොමද සක්මන් කරන්නේ? ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති. යනකොට හොඳට සිහින් ඉන්නේ දැන් මං ඇවිදිනවා කියලා. ඒ වගේම තිට්ඨන්තෝ වා තිට්ඨෝ තිට්ඨම් इति පජානාති. හිටගෙන ඉන්නකොට තමන් දන්නවා දැන් හිටගෙන ඉන්නවා කියලා. නිසින්නෝ වා නිසින්නෝ इति පජානාති. වාඩි වෙලා ඉන්නකොට දන්නවා දැන් මං වාඩි වෙලා ඉන්නේ කියලා. සයනෝවා සයනෝ මිති පජානාති. සැතපෙල ඉන්නකොට තමන් දන්නවා දැන් හාන්සි වෙලා ඉන්නේ කියලා. අන්නේ අතරේ විශේෂයෙන්ම වෝකින් මෙඩිටේෂන් එක තමයි වැදගත්ම දේ. අපි අවදින් ඉන්න බොහෝ වෙලාවල් දින්නේ මෙන්න මේ වෝකින් එකත් එක්ක. අන්න ඒ වෝකින් එකට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කිරීම තමයි වෝකින් මෙඩිටේෂන් කියලා කියන්නේ. සක්මන් භාවනා කියලා කියන්නේ. ඇවිදිනකොට තමන්ගේ ඇවිදින ඉරියව්වට සම්පූර්ණම අවධානයෙන් වර්ණවානිය තුල ඉඳිමින් ඒක අපි කරනවා. කන්න ගමන් ඒ කිරීම ඇත්තටම ඒක සමත භාවනාවක්. ඒක හිත එක ඉරියව්වකට එක තැනකට ගන්න කරන උපක්‍රමයක්, ටෙක්නික් එකක් කියේක ක්‍රමයක්. අන්නතන ඉන්න ගමන් ඕනනම් අපිට ටික ටික හිත තැම්පත් වෙනකොට කැමතිනම් විපස්සනා භාවනාවක් පුහුණු කරන්න පුළුවන්. කොහමද? සබ්දයක් ඇහෙනකොහෙන් හරි එහෙනකොටම දන්නව තීරුම් ගන්නකොට දැන් මේ කනත් හටගෙන නැති වෙලා නැත්තම් නිරුද්ධ වෙලා සම්ජියත් නිරුද්ධ වෙලා සෝත විඥානියත් සෝත සම්පස්සියත් සද්ද තණ්හාවත් මේ සියල්ලක්ම නැති වෙච්ච තැනක මම මේ මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥාන අවස්ථාව අර නිරුද්ධ වෙච්ච දෙහි අනිත්‍යතාවය බලනවා. ඇහැට රූපයක් පේනකොටම දන්නවා ආමේ රූපේ ඉතුරු නැතුවම නැති වෙලා ගියපු තැනක සීස්වච තැනක නිරුද්වච තැනක මම මේ මනෝවිඥාණයનો දැන් මේ තීරුම් ගන්න කියලා දකිනවා. රූපේ ලස්සන දකින්නත් පුළුවන්. රූපේ ලස්සන දැක්කට තමයි දන්නවා මේ ලස්සන කියන දේ ඇත්තටම බාහිර වර්ණ රූපේ විතරයි මට ආවේ. මම මේ ලස්සන එක මගේ පැත්තෙන් ගන්න කියන එක දන්නවා. බාහිර ලෝකේ ලස්සන කියලා දේවල් නැහැ. බාහිර ලෝකේ මිහිරි හඬවල් කියලා ඒවා නැහැ. දැන් හඬ බාහිර හඬ මිහිරිද? දැන් රතිඤ්ඤා පත්තු කරනකොට මිහිරිද ඒක? පොඩි ළමයි නම් hina වෙන උඩ පනිනවනේ සතුට වෙනව අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනකොට. ගෙදර ඉන්න බාලොට කැපුවොත් ටිකයි. ඊයෙ දවස්වල පන්සලන ආරණිවල තමයි ඉන්නේ. අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනකොට අවුරුද්දෙන් පස්සේ ඔක්කොම ඉවරලා පන්සලට යනවනේ බලවට කොහෙන්ද? නැත්නම් ආරණට යනවනේ. උන් ඔක්කොම ගිහිලා පන්සලේ තමයි ඉන්නේ. එතකොට අපිට හරිය යකි සල්ලි දීලා රතින් අරන් එන්නේ කලින් ගිහිල්ලා. සති ගණන් තියලා. අනේ අරහින්සක සතුන්ට ඒක බලන්න. පින්නතුණි ඒ වගේ තමයි. ඒ සද්දෙන් රූපෙන්වත් සද්ද ගන්ධ රස කියන මේ හතරෙන්ම බාහිර පින්නතුණි ඒව සුබත් නෑ අසුබත් නෑ දුකත් නෑ සැපත් නෑ ඒක උපේක්ෂා සාගතයි. ඒක ගන්නේ තමන් හිතන විදිහ. එක කෑමක් තියෙනවා එක්කෙනෙකුට හරිය රසයි යා කැමති. අපි කියමු දෝරියන් කියලා. එක්කෙනෙක් හරිය කැමති දෝරියන් වලට. තව කෙනෙක් දෝරියන් සුවඳ ආපු ගම වමන යනවා යාට. පලාතක ඉන්න බෑ. එතකොට ඒකෙන්ද සැපේ ආවේ? ඒකෙන් සුවඳක් තියෙනව නැත්තේ නෑ. නමුත් ඒකේ සැප හෝ දුක කියන එක ගන්න වෙන තුරින් සම්පූර්ණම අපේ පැත්තෙන් බලන සද්දයක්. අපි ළඟ ඉන කෙනෙකුට අපි හොඳ කියනවා. යා හොඳට සතුට වෙනවා. එයාත් එක්කම අමනාප කෙනෙක් තා මෙතන ඉන්නවා. එයාට මොකද වෙන්නේ? යා සතුට වෙද? යා දුක් වෙනවා. අහවලට හොඳ කියනවා. ඒ හොඳ කිව්වට අර වගේ කෙනෙක් එහෙම කියන. යා දුක් වෙනවා. අපි ඒ කෙනෙකුට බනිනවා. බනිනකොට ළඟම කෙනා ඉන්නවා අමනාප කෙනෙක් ඉන්නවා. එයාට කොහමද? මෙයා දුක් වෙනවා. එයාට සතුට යා හොඳ දෙයක් තමයි කිව්වේ හඳුරු කියලා හිතනවා ඇතැම් විටනේ. බලන්න සබ්දෙ නෙවෙයි පින්නතුනි සැපවත් දුකවත් ගියේ ඒ අපි ගන්න විදිහෙන් තමයි ගෝනේ. රූපය බලන්න. ලස්සන බුදු පිළිම වහන්සේ නමක් අපි දකිනකොට අනේ හරි ගෞරවයෙන් වඳිනවනේ. ඇතැම් විට මේ දහමට අකමැති කෙනෙක් සමට මූලධර්ම වාදී කෙනෙක් දැක්කොත් මොකද ඒ රූපෙට වෙන්නේ? කෑමට කන්නදී ඔබ දන්නවනේ ඔබ හිත නරක කරගන්න එපා දැන්. එතකොට බලන්න එකම ඇහෙන් දකින එකම සමාන දේ. නමුත් පර්සෙප්ෂන් එක වෙනස් නිසා ඔහුගේ ප්‍රතිචාරය වෙනස්. අනේ නිසා පිනුතුනි මෙන්න මේ දහම තේරුම් ගත්තට පස්සේ අපි දන්නවා අපට එකම දේ කරන්න තියෙන පිනුතුනි බාහිර ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන දෙයක් නැහැ. සම්පූර්ණ වෙනස් කරන්න තියෙන අපේ පර්සෙප්ෂන් එක සංඥාව. අනේ සංඥා වෙනස් කිරීම තමයි දස සංඥා විදිහට දක්වන්නේ. කිලමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංඛාරයේ අනිච්ච සංඥා, ආනාපානසති. ඔන්න බාහිර ලෝකයෙන් දුකේ නැති විදියට වඩන්න ඕන පර්සෙප්ෂන්ස් 10ක් මේ කියන්නේ. සංඥා 10. පිටස්තර ලෝකයේ කෙනෙකුට ඔබට දුකක් දෙන්න බැරි විදියට ඔබට සේෆ්ටියක් හදාගන්න රැකවරණයක් රිවියුජ් එකක් ඉන්ෂුරන්ස් එකක් ඇෂුරන්ස් එකක් හදාගන්න ක්‍රමයේ මේ 10ක් තියෙනවා. අනේ නිසා පින්නතුනි අනේ ක්‍රමයේදී මේ සක්මන් භාවනාව කියන කිතාම වැදගත්. අපි ඇවිදිනකොට යම්කිසි දුරක් තියාගෙන සතිමත්ව හෙමින් නිහඬව අපි ගමන් කරනවා. ගමන් කරනකොට තමන්ගේ ශරීර ඉරියව්ව ගැන the contemplation of body තමන්ගේ ශරීරෙහි කායේ කායනපස්සේ විහිදෙති කිය විදියට කායෙහි කායනව බලමින් වාසය කරනවා. සතිමත්ව යනවා. වම් පාදයේ තියෙනකොට වම තියෙන බව දකිනවා. දකුණ තියෙනකොට සිහියෙන් දකුණ තියෙනවා. යට වමත් තව වෙනන් ටිකක් ඔසවනවා තියෙනවා. දකුණ ඔසවනවා තියෙනවා. කොහොම ටික ටික පුහුණු කරන්න පුළුවන්. තව ටිකක් ගිහිල්ලා වම් පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා. දකුණු පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා. තවත් ඕනන් ටිකක් පුහුණු කරලා වම් පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා, තදල් කරනවා. එහෙම තියන්න පුළුවන්. මෙන්න මේ විදියට අපි තාම සිහියෙන් ඇවිදින අවස්ථාව. මෙන්න මේ තෙකම අපට අතීත අනාගත දේවල් මතක් වෙන්න පුළුවන්. මතක් වුණු ගමන් අපි නැවත වර්තමාන හිත අරන් ඇවිල්ලා තමන්ගේ ශරීරය ගැන අවධානෙන් තමන් මේ විදියට සක්මන ගැන සතිමත්ව ඉන්නවා. ඒ යන ගමන්ම හිත ටිකක් තැම්පත් වෙනකොට තවත් භාවනාවලට අපට යොමු කරන්න පුළුවන් වුණා සක්මණේදීම. කොහොමද කරන්නේ? ඕනනම් මෙහෙම තමන් සිහින් යන බව තේරුම් අරගෙන ඊ යන ගමම ඕනනම් වම් පාදයේ තියෙනට අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ආදී බුදුමන වඩන්නත් පුළුවන් මේ යද්දි කැමති නම්. ඊළඟ කෙනෙක් කැමති නම් ධාතු මනසිකාරය වඩන්න. අපේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට වම් පාදයේ තියෙනකොට පඨවි කියලා කියන්න පුළුවන්. ඊළඟට ආපෝ තේජෝ වායෝ කියලා මෙන්න මේ හතර four fundamental elements. Earth element, fire element, water element and air element. මෙන්න මේ හතරෙන් තමයි මේ ශරීරය හැදුනේ කියලා අර ඇවිදින ඉරියව්වත් එක්කම අපට ඕනනම් ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ධාතුනට අවශ්‍ය නම් සක්මන් කරන ගමන් කරණිමෙත සූත්‍රය දේශනා කරන්නේ තිට්ඨං චරන්නේ සින්නෝවා සයනෝවා යාවතසිකට මිද්දෝ කියලා. සතර ඉරියව්වෙදීම මෛත්‍රිය වඩන්න පුළුවන්. ඇවිදින ගමන් සීල සත්තෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියලා අපට මෛත්‍රිය වැඩමි යන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් මුලදී අර ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කෙනෙක්ෙන් පටන් අරගෙන ඇවිදිනකොට ඇවිදිනක බව ගැන සිහියෙන් පටන් අරගෙන ටිකක් ගිහලා හිත තැම්පත් වුණාට පස්සේ ඕනනම් යාට ඍජුවම විදර්ශනා භාවනා පුහුණු කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගාන විඥාන අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ඉහ විඥාන අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ හැම වෙලාවෙම ඒක හට ගන්නම හේතු ඇති කල්ලි හේතු නැති වෙලා යනකොට ඒකත් නැති වෙලා යනවා. එතකොට ඔබ දැන් බලන්න මේ කියපු ටිකෙන් ඔබට වඩාත්ම කැමති කොහොමද? අපි ඉස්සෙල්ලාම පටන් ගන්න ඇවිදින එක ගැන walking meditation එකෙන් mindful walking එකෙන් ඒක ටික ටික දියුණු කරලා කැමති පැත්තකට ඔබට දියුණු කරගන්න පුළුවන්. බුදුගුණ බාන පැත්තට යන්න පුළුවන්, මෛත්‍රිය වඩන්න පුළුවන්, ධාතු මනසිකාරය වඩන්න පුළුවන්, නැත්නම් ඍජුවම හිත තැම්පතිස ගමම්ම විදර්ශනා වඩන්න, අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. එනිසා අපි ටික වෙලා දැන් පුහුණු කරමු මේක. අපි මෙතනින් පටන් අරන් ඔහොම පල්ලෙහාට ගිහිල්ලා අර එළියේ තියෙන ස්ටේජ් එක වගේ එකක් අපි රෝමක් ගිහිල්ලා ටිකක් අවුවයි. අවු එකක් හොඳයි මේ වෙලාව ඒකත් පුහුණු වෙනවනේ නේ. අමාරුම කෙනෙක් ඉන්නවනේ වාඩි වෙලාම ඉන්න, පුළුවන් අය එන්න කල්පනාවෙන් පඩිපැල යනකොට වැඩි පරිස්සමෙන් යන්න. අපි නැගිටින්න ගින්දම සිහින් නැගිටලා ඇවිදින කොටත් සිහින් ඇවිදිනවා, නවතින කොටත් සිහින් නවතිනවා, හැරෙන කොටත් හැරෙන බව දැනගෙන හැරෙමි හැරෙමි කියලා දැන් අපි ඉස්සරහට යනකොට ඔහොම යනවා. ඕනම් දකුණෙන් පටන් ගන්න, දකුණ වම කියලා ඔහොම දිගට යනවා. ඊට පස්සේ නවතිනකොට නවතිමි නවතිමි කියලා කකුල් දෙක ඔහොම තියා ගන්නවා. හැරෙනකොට හැරෙමි හැරෙමි කියලා මේ පැත්තේ දකුණ තියලොම ආයෙ මේ පැත්ත තියන ආයෙ පාරක් හැදලා කියලා ඔහොම වෙනවා. එතකොට හැරෙනකොටත් අපි 100ෙන් දැන් ඔහොම ඉන්න අපි එක පැත්තක් ඔහොම වෙනවා. ආයෙ ඔහොම තියනවා. ආයෙ 98 ඔහොම තියනවා. ඔහොම තියනවා. ඒ විදිහට අපි යන්නේ. හැම ඉරියව්වක්ම අපි 100ෙන් කරනවා. හොඳයි එහෙනම් අපි යමු. ඔව් අත සමන් කැමති නම් ඔහොම තියන්න පුළුවන්. නැත්නම් මෙහෙම තියන්න පුළුවන්. නැත්නම් ඔහොම තියන්නත් පුළුවන්. ඔහොම. ඔහොම. කැමති විදිහට තියන්න පුළුවන් තවන්න. පහස් විදිහකට යනවා. හොඳයි පින්නතුනි, අප මේ ධර්මයේ ප්‍රගුණ කරන මොහොත. ඉතින් අපිට මේ වගේ ටිකෙන් ටික ධර්මයේ පුහුණු කරන් ලැබෙනකොට, විශේෂයෙන්ම සතිමත් බව පුහුණු කරනකොට අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තියෙනවා. ඒ තමයි අපේ හිත අතීත අනාගත අන්ත දෙකට අවිද්‍යාසහගතව යන ගතිය ටිකින් ටික අඩු වෙනවා. අඩු වෙනවත් එකම අපි වර්තමානයේ ජීවත් වෙන මොහොත වැඩි වෙනවා. ඒ වර්තමානයේ ජීවත් වෙන මොහොත වැඩි වෙනවත් එකම අපේ සතුට වැඩි වෙනවා. අන්නේ සතුට වැඩි වෙනවත් එක්කම අපේ ජීවිතේ වෙනසක් වෙනවා. ඒ මොකක්ද? ඒතර අපේ කලබල ගතිය ටිකක් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? ඔව්. ඇත්තට මේක වෙන්නේ දැන් අපිට හිතෙන්නේ අපේ සතුට තියෙන යමක් කළේ ඉවරවන්ට පස්සේ කියලා. අපි බලන්න දැන් දෛනිකව කරන දේවල් හුඟක් දේවල් අපට හිතෙන්නේ ඒ දේ කළා ඉවරවන්ට පස්සේ සතුට තියෙන කියලා. දැන් දරුවා මව් කුසේ ඉන්න කාලේ හිතන්නේ දරුවා බිහි වුණාට පස්සේ සන්තෝෂයි කියලා. බිහි වුණාට පස්සේ හිතන්නේ ඇවිදින කොටේ සතුටයි කියලා. ඇවිදිනකොට හිතන්නේ ඉස්කෝලේ බාර දුන්නාට පස්සේ කියලා. ඉස්කෝලේ යනකොට හිතන්නේ යුනිවර්සිටි ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන්නේ දරුවෝ රැකියාව ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතන්නේ විවාහ වුණාට පස්සේ කියලා. ඔක්කොම බලනකොට මොකද? දරුවෝ ගෙදරත් නැහැ. හැමදාම සතුට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දරුවෝ ටිකක් නැති කරගත්තු එකයි කලින්. දරුවෝ ඉන්නකම් හරි කලබල ඉක්මනට උගන්නන්න. උගන්නලා ඔක්කොම ඉවරලා බලනකොට දරුවෝ ළඟවත් නැහැ. ඊට පස්සේ ඉතින් පින්තූර ටික බල බල ඉන්නවා. අනේ දරුවෝ පොඩි කාලේ කොච්චර ලස්සනද බොණි කටේ තියන් ඉන්න කාලේ ඉස්කෝලේ පළවෙනි වන්දිට ගිය දවසේ ඉස්කෝලේ ගිය කාලේ කොච්චර ලස්සනද ගිය කිය ඊට පස්සේ අනේ ඇල්බම් ටික බල බල ඉන්නවා. පින්නතුනි අපේ ධර්මයට එනකම් පින්නතුනි අපේ සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා අපි. සතුට හොයනවා අපි. අපි සතුට විඳින්නේ පින්නතුනි ධර්මයට ආපු දවසට. අපි හිතනවා නම් සතුට තියෙන අනාගතේ කියලා ඒ සතුට කවදාත් අපට ලැබෙන්නේ නැහැ. අපි බොහෝ විට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අපි නිතරම ප්‍රාර්ථනා කරන ඕන අදට වඩා හොඳ හෙටක් නෙවෙයි ඊයට වඩා හොඳ දවසක් මම අද කරගන්නවා කියලා. අද දවස තමයි මගේ ජීවිතේ ලස්සනම සතුටින්ම ඉන්න දවස කියලා හැමදාම උදේට හිතන්නේ. එතකොට අපේ ජීවිතේ පිරීලා ඉතිරලා යනවා පින්නතුනි. එදාට තමයි අපි සතුට විඳින්න පටන් ගන්නෙ. එතකන් අපි ජීවිතේ සතුට හොයාගෙන ගියා නිසා පින්නතුනි සතුට විඳලා නැහැ. බුදුදහම කියලා කියන්නේ සැබවින්ම සතුට විඳින ක්‍රමය අපට කියලා දෙන දහම. අන්නේ සතුට තියෙන්නේ වර්තමානයේ තුල ඉඳීමත් එක්ක වර්තමානයේ තමන්ගේ සිත සහ කය ගැන සතිමත්ව ඉඳීම සහ මුලින් ලෝභ ද්වේෂ දෙක අඩු කර ගැනීම නැත්නම් පංච නීවරණ අඩු කර ගැනීම අවසානට යනකොට අවිද්‍යා නීවරණයම අඩු කර ගැනීම. විදර්ශනාය කරන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවම දුරු කිරීමයි කරන්නේ. අන්නේ අවිද්‍යාව දුරු කර දවසට පින්නතුනි දුරු කරන්න කරන්න මොකද වෙන්නේ? අපේ සංඥාව අපේ කුසල සංඥා දිනු වෙලා අපේ සතුට අපේ මනස පැත්තටම අපි ගන්නවා. ආනාපානසති බහන වැඩිමේ ආනිසංස විදිහට සඳහන් කරනවා. ආනාපානසති දිනුවාට පස්සේ හොඳට හිතේ සතිය සමාධිය ප්‍රඥා දිනුවාට පස්සේ කෙනාට ඕනම සුභ අරමුණක් ඉෂ්ට අරමුණක් අසුභ විදියට අනිෂ්ට විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම අනිෂ්ට අසුභ අරමුණක් සුභ විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ සුභ අසුභ දෙකම දුරු කළෝ නම් උපේක්ෂාවෙන් අවශ්‍ය නම් උපේක්ෂාවෙන් මෙහෙ කරන්න පුළුවන්. මේ තරම් පින්නතුනි ඉහළම දර්ශනයක් අපට බුදුදහම තුළින් දීලා තියෙන්නේ. අපට පින්නතුනි පොඩ්ඩක්වත් දුක් වෙන නෙවෙයි බුදුහම රවස්ථා දීලා තියෙන්නේ. අපේ අම්මා තාත්තා උත්සාහ කළේ අපට කායිකව නිරෝගී අපව තියලා අපේ කුසගින නිවන තමයි අමර උත්සාහ කරේ හොඳ රැකියාව කරන් දීලා. ඒ අම්මා අපට අවුරුදු 30ක් 40ක් උදව් කරේ ඒකට. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? සාරසංඝ කල්පලාක්ෂය අප වෙනුවෙන් පෙරම් පුරලා අපට මනසට කිසිම දුකක් නොවන විදියට අපේ හිත පරිස්සම් කරගන්න කියලා දීපු බුදු පියාණන් වහන්සේ. බුදු මෑණියෝ. අන්නේ බුදුහාඳුරුවන්ට ඇත්තටම අපි ගරු කරනවා නම්, කළගුණ සලකනවා නම්, කෘතඥ වෙනවා නම්, ඒ වගේම අපි අම්මට තාත්තට ඇත්තම අපි කළගුණ සලකනවා නම්, අම්ම තාත්තට සැබවිනම උපස්ථාන කරනවා නම්, එයා බලාපොරොත්තු වෙන්නේ අපි සතුටින් ඉන්නවා දකින්න. එයා අපි අඬනවා දකින්න කැමතිුනේ එකම දවසයි ජීවිතේ. ඒකමද? ඔය ඉපදිච්ච මොහොතේ තමයි අපි සී අඬනකොට අම්ම සතුටුනි. අපි අඬන කරපුනා නම් අම්මට ගම් බයයි නේ, කරදරයක් වද්ද කියලා නේ. එදා විතරයි අපි අඬනවා දකින්න අම්ම කැමති උනේ. ඊට පස්සේ කිසි දවසක අම්ම කැමති උනේ නැහැ අපි අඬනවා දකින්න. ඊට පස්සේ අම්ම හැමදාම කැමති උනේ අපි සිනහසෙනවා දකින්න, අපි සතුටෙන් ඉනවා දකින්න. අන්න ඒ අපට උදව් කරපු මාස 8ක් අපි අකුසේ තියාගෙන හිටියේ ඒ අම්මාට අපි ඇත්තටම උදව් කරනවා නම්, කරුණ සලකනවා නම්, ප්‍රතිපකාර කරනවා නම් මොකද කරන්න ඕන? ධර්මයේ ඉහෙලීම ප්‍රැක්ටිස් කරන්න ඕන. ධර්මයේ ඉහෙලීම ප්‍රැක්ටිස් කිරීම අපේ මේ ජීවිතය අමර තාතර විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීත ආත්ම භාවල අම්මලට තාත්තට සලකන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට සාගේත කියන බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කතා කළා. පුතේ පුතේ කියලා කතා කරනවා. පුතේ කොහෙද මෙච්චර දවසක් හිටියේ? මායි අම්මයි බලාගෙන හිටිය. කොය හොයිටි මේ කොහෙද කියලා යන්යන් ගෙදර යන අම්මත් බලාගෙන ඉන්නවා කියලා ගෙදර එක්කන් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. මෙන්න නෝන අපේ මේ පුතා ඇවිල්ලා ඉන්නවා කියලා කතා කරා. ආනන්ද හඳුර බලන් මේ මොකද වෙන්නේ කියලා. සාගේත කියලා බ්‍රාහ්මණි. බුදුරජාණන් වහන්සේ දාන පිළි අරගෙන එයාට බණක් කියලා ඊට පස්සේ සඳහන් කරන ආනන්ද හැමරට, ආනන්ද මේ දෙන්න ආත්මභාව 500ක්ම මගේ මම තාත්ත කියලා. අර පුත්‍ර ස්නේහය තාමත් තියෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්න අය සමහර දිවි ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්නවා අපේ අතීත ආත්මභාවල අමල තාත්තට තාමත්. දැන් දුගතියේ ඉන්න ඥාතීන් කැමති අපි දානයක් දීලා පින් අනුමෝදන් කරනවට. මොකද එයට ඕනේ ආහාර පාන ඇඳුම් පැනඳුම් ඕනේ, සුගතිය ඕනේ. අන්න ඒ අය සඳහා තමයි අපි ස්වාමීන් වහන්සේට ආහාර පාන පූජා කරලා පින් අනුමෝදන් කරන්නේ. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න ඥාතියෙක් පින් අනුමෝදන් කරන්න කොහොමද? ඔව්, සීල භාවනා දෙකින්. සීල් රැකලා, සීල් සමාදන් වෙලා භාවනා කළා තමයි අපේ සුගතිය නාමලට තාත්‍රට පින් අනුමෝදන් කරන්නේ. එතකොට අපිට ගාථාව කියන්න ඕනත් නැහැ. ඉදම් මේ ඥාති නම් හතු කියලා. ඒගොල්ලන් ඒගොල්ලන්ට පේනවා. ඒගොල්ලන් බලාගෙන ඉන්නේ බොහෝ විට. අනේ මගේ දුව පින්කම් කරනවා, භාවනා කරනවා, සීල සමාදන් අද ලස්සනට ඉන්නවා කියලා අපේ අම්මල සිය ගාන කුඩ ඉඳාගෙන බලාගෙන ඇති. මීට කලින් ආත්ම බහන අපට කිරි දීපු, අපට ආහාර පාන දීපු, අපිව පෝෂණය කරපු අම්මල තාත්තලා පින් කළා සුගතිගාමීච්ච බොහෝ දිනක් අපේ මේ ධර්මයේ හැසිරෙනකොට සතුටු වෙන කට්ටිය. අන්නේ නිසා පින්තුනි බුදුහාඳුරු ඉතාම පැහැදිලිව දේශනා කළා ආකංකේය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කියලා බලන්න. ආකංකේය සූත්‍රය. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කැමති නම්, මියගිය ඥාතීන් අමල කාතල සතුටින් තියන කැමති නම් සිල්වන්ත වෙන්න කියලා දේශනා කළා. සිල් සමාදන් වෙන්න කියලා දේශනා කළා. භාවනා කරනකොට ඊටත් වඩා සන්තෝෂ වෙනවා. අනේ නිසා පිනතුනි මේ දහම් මග යනකොට අපට සතුට වර්තමානයේ බවට පත් වෙනවා. ඒ සතුට එන්න එන්නම වැඩි වෙනවා පිනතුනි. දැන් අපි අනිත් දේවල් වලින් ලබන සතුට අඩු වෙනවනේ ටික ටික. අලුතෙන් කෙනෙක් හඳුනාගත්ත දවසේ උඹ සන්තෝෂ වුණානේ නේ? හැබැයි සතුට දිගටම තිබ්බද? ටික ටික අඩු වුණා නේ? අපි අලුත්ම ඉඩමක් ගත්ත දවසේ, ගියක් ගත්ත දවසේ, වාහනයක් ගත්ත දවසේ, අලුතෙන්ම ජංගම දුරකථනයක් ගත්ත දවසේ, ලැප්ටොප් එකක් කම්පියුටරයක් මුලින්ම ගත්ත දවසේ කොච්චර සතුටු නැද අපිනේ? ඒ සතුට දිගටම තිබ්බද? ඒ සතුට ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපේ රූප සම්පත්තිය හුඟක් ලස්සන කාලේ අපි හුඟක් සතුටුනා. ටිකෙන් ටික වෙනස් වෙනකොට ඒ සතුට අඩු වෙනවා. අර සතුට වැඩි කාලේ හුඟාන් දවසට වාර ගන්න කන්නාඩිය ළඟට එහෙම යනවා නේද? කන්නාඩියක් හැදෙන්න බෑ කියලා මම දාගෙන නිතර නිතර අරන් බලනවා වාහනේ යද්දී. පිනතුනි රූපය වෙනස් වෙනකොට ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපේ රූපය ගැනත් එහෙමයි. ඉතින් බාහිර දේවල් ගැන 아무තෙන් කියන දෙයක් නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික සතුට පිනතුනි එන්න එන්නම වැඩි වෙනවා. වයසට ගියා කියලා අඩු වෙන්නේ නැහැ ඒක. වයසට යන යන තවත් හිත පිරිසිදු වෙනවා. තමන් උදව් කරපු අය ලෝකෙම ඉන්නවා, සුවදිගාමි වෙල ඉන්නවා. ඒ හැමදෙනාමත් තමන්ට උදව් කරනවා. තමන්ට තමන්ගේ ජීවිත ගැන හිතනකොට ලොකු සතුටක් එනවා. එහෙම සතුට වැඩි වෙල පිනතුනි සතුට ඉහෙරට මැනේ කවද්ද? අපි මිය යන දවසේ. අපි මැරෙන දවස තමයි අපි ඉහෙලින්ම සතුටෙන් ඉන්නේ. ඇයි ඒ? ඔව් අපි ජීවිතෙන් වා ප්‍රයෝජන අරගෙන මීට වඩා හොඳ තැනකට අපි ඔක්කොම කලින්ම වීසා ඉෂු කරගෙන පහසුකම් ටික දීලා ඔක්කොම සල්ලි බැඳලා ඉන්න ඊළඟ ස්ථානෙට අලුත් ශරීරයකින් අලුත් ඥාති ටිකත් එක්ක අලුත්ම පහසුකම් තියෙන එහෙ කවුරුවත් අමනාපයි කවුරුවත් නැහැ. ඔක්කොම යාළුවෝ අපි ඊට පස්සේ අපි එනකම් බලාගෙන ඉන්නවා. පින්නතුනි අපේ මලගෙදර ඇත්තටම මලගයක් වෙන්න බෑ. ඒක මගුලු ගයක් වෙනවනේ පින්නතුනි. බුද්ධ ශ්‍රාවකයෙකුට මාර්ගඵලලාභී උතුමෙකුට රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේට මියන දවස පින්නතුනි ඒක මංගල කාරණයක්. පරිනිර්වාණය මංගල කාරණයක්. එක්ක උන්වහන්සේලගේ සසර ගමන සම්පූර්ණයෙන්ම අවසන් නැත්නම් අනාගාමී උතුමෙක් නම් බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන දවස නැත්නම් සුගතියට මීට වඩා පහසුකම් තියෙන තැනක ඉපදෙන දවස. එතකොට පින්නතුනි අපට මරණ දවසේ දුකක් ඇති වෙන්නේ ඇයි? අපි මිය යන දවසේදී අපට දුකක් ඇති වෙනා නම් ඇති වෙන හේතුව ඇයි? තමන්ට මීට වඩා හිත පිහිටව ගන්න ඉහළ තැන නැතිවීම බයයි. මේ ටික නැති වෙනකොට කොහෙද යන්නේ කියලා. යාට පිරිසරණක් නැහැ, පිහිටයින තැනක් නැහැ. යාට විශ්වාසයක් නැහැ පරලෝක සුගතිය ගැන. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනි කියවලා බලන්න. සංඛාර උප්පත්ති සූත්‍රයේ කියනවා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා මේ කරුණ පහ දිනු කරගෙන තියෙනවා නම් තමන්ට මිය යන කලින්ම තීරණය කරන්න පුළුවන් තමන් ඉපදෙන්නේ කොහෙද කියලා. මනස ලෝකයේද, දිවි ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකයේ මොන දිව්‍ය ලෝකයේද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකවල මොන බ්‍රහ්ම ලෝකයේද කියලා තීරණය කරන්න පුළුවන් කලින්ම. නිකම් බෑ හැබැයි. අර කරුණ පහ ඉහළම මට්ටමේ පුහුණු කරලා තියෙනට ඕන. ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය, දානය, ප්‍රඥාව. ඒ තරක් නෙවෙයි පිනතින පුදුමය. යා මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් එයා උපදින කුලය මොන කුලේද එයා ඉපදෙන්නේ? දැන් ඉන්දියාවේ විදිහට නම් එදා එයා බ්‍රාහ්මණ කුලයේද, ශාස්ත්‍රීය කුලයේද, ගෘහපතියෙක් වශයෙන්ද? තමන්ට තීරණය කරන්න පුළුවන් ඉපදෙන කුලය කාස්ට් එකක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් පිනතුනි අපට රැකවරණයක් මේ දහම් තුලින් ලබා දෙලා තියෙනවා. අන්න ඒක ඉහළටම දිනු කරපු උතුමෙක් තමයි බෝධිසත්ව උතුමෙක් කියලා කියන්නේ. බුද්ධත්වයට පත් වෙන උතුමේ අවසාන ආත්මභාවයේ මනුස්සලෝක ඉපදෙනකොට බලනවා මේ ටික. මොනවද බලන්නේ? කාලය, ද්වීපය, දේශය, කුලය, මව. මේ පහම කලින් තීරණය කළ ඉපදෙන්න පුළුවන්. අම්මා තාත්තා කවුද කියලා කලින් තීරණය කරන්න පුළුවන්. ඒ තරම් පින්නතුණී රැකවරණයක් මේ දහම් තුලින් අපට ලැබිලා තියෙනවා. අපි කොච්චර බාහිර ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තත්, කොයිතරම් ඉහළ රැකියාවක් කළත්, කොයිතරම් ධනයක් තිබුණත්, අපේ දරුවන්ට කොච්චර උගන්වලා තිබුණත්, කොච්චර රූප සම්පත්තිය තිබුණත්, මේ කිසිම දෙයකින් පින්නතුණී මේවා තීරණය කරන්න බෑ. නමුත් ධර්මයේ පුහුණු කිරීම තුළින් අපට මේ රැකවරණය දීලා තියෙනවා. කොයිතරම් භාග්‍යද පින්නතුණී. අන්නේ මට්ටමට එන නම් අපි දෙන දාණය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, අපි දෙන දානේ ඡාගානුසතියක් වෙන්නට ඕන. ඒ මොකද්ද? අපි දානේ දීලා ඒ දීපු දානේ නැවත නැවත භාවනාවක් වශයෙන් වඩන්නට ඕන. දානේ දීලා අමතක කළ බෑ. ඔබ ජීවිතේ දීපු හොඳම ලස්සනම දාන ටික ඔබේ මතකේ තියෙන්නට ඕන. ඒ දානේ සිහි කිරීම භාවනාවක් එක. දස අනුස්සති වලින් එක අනුස්සතිය තමයි චාගානුස්සති කියලා කියන්නේ. එනිසා ඔබ දීපු ලස්සනම දාන ටික මතක තියාගන්න හොඳට. ආමඩ සාතර සලකපු විදිය, සාංගික දානමය පින්කම් කරපු විදිය, ලේ දන් දුන්නා නම් ඒවා, අසරණයට සලකපුවා, සාංගික දාන, කඨින දාන, සංඝවාස පූජාව, භාවනා කුටි පූජාව, මේ වගේ සුවිශේෂ පූජා ඇති ධර්මාසන පූජාව, ධර්ම දානමය පින්කම් කරපු අවස්ථා ඒවා හොඳට මතක තියාගෙන ඒක කන්සන්ට්‍රේට් කළා භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔබ පූජා කරන බුද්ධ පූජාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ බණහනක ධර්ම ශ්‍රවණයක් විතරක් නෙවෙයි ඒක ධම්මානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ ස්වාමීන් වහන්සේට දානය පූජා කරන එක දානයක් විතරක් නෙවෙයි ඒක සංඝානුස්සති භාවනාවක් වෙන්නට ඕන. සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහි කර කර සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න මේ ආදී ගුණ දැනගෙන සිහි කර කර ඒ දාණය දෙන්නට ඕන. අපි දැකලා තියෙන සමහර පින්නතුන් ආරණ්‍ය වලට එම ගිහිල්ලා, දුර ආරණ්‍ය වලට ගිහිල්ලා කලින් දවසේ යන්නේ. ගිහිල්ලා දානෙ උවෙනවා, ආරණ්‍ය ඉඳගෙන කුස්සියේ ඉඳගෙන උවෙනකොට රැයට සංඝගුණ කවි කියනවා. සංඝගුණ කවි කිය කිය තමයි එළවෙනකන් දානෙ උයන්නේ. සමහර ශ්‍රද්ධාන්ත උපාසකම්මල ඉන්න තැන අන්න එහෙම වෙන්න ඕන. අපි එතකොට තමයි ඒ අනිසංශය වැඩි වෙන්නේ. මෙන්න මේ විදිහට පින්නොත්නි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, ඒ වගේම තමාරගෙන පංචශීලය. මම පංචශීලය රකින්න කෙනෙක් කියලා හැමදාම විනාඩි දෙකක් හරි එක භාවනා කරන්න. ඒක සීලානුස්සති භාවනාව. මෙන්න මේ ටික අතරේදී පින්නතුනි විශේෂයෙන්ම මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ ස්වභාවයන් දවසට විනාඩි දෙකක් හරි සිහි කරන්න. මෙන්න මේ විදියට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා මෙන්න මේ කරුණු පහ ඉහළම මට්ටමින් තියාගන්නවා කියන්නේ මොකද්ද? තමන්ට දවසට වැඩි වාරයක් මතක් වෙන්නේ මොනවද? ඔව් බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝ රත්නය, තමන්ගේ සීලය, තමා වඩපු ධර්ම කාරණයක්, සතිමත් බව, ප්‍රඥාව මෙන්න මේ කරුණු තමයි තමන්ට දවසට වැඩි වාරයක් මතක් වෙන්නේ. අන්න එතකොට තමන්ට ලොකු සතුටක් ඇති වෙන ජීවිතය ගැන ඒ සතුටත් එක්කම තමන්ට තියෙන බය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඇයි අපි බය වෙන්නේ පින්නතුනි? අපි බය වෙන්නේ ඇයි? අපි බය වෙන්නේ මේ තියෙන දේවල් ටික නැති වෙයි කියලා. අපේ ලොකු ධනයක් හොඳ සුරක්ෂිත තැනක බැංකුවක හරි කොහෙද තියෙනවා නම්, ගෙදර තියෙන පොඩි පොඩි දේවල් නම් ගෙදර දේවල් නැතුනහම දුකද? බයද? නෑ නේ නේ, වටිනාම දේවල් ඔක්කොම බැංකුවේ ඔක්කොම ලොකර් වල දාලා තියෙනවා. ගෙදර පිච්චල කියන තමන්ට ගැටලුවක් නෑ. තමන්ට ගාණක්වත් නෑ. අර ඔක්කොම ඩිපොසිට් කරලා තියෙනවා. ඒව වුණත් නැති වෙන පුළුවන් භෞතික ලෝකෙදී. නමුත් අපි මේ ආධ්‍යාත්මික ලෝකෙදී පින්නතුනි අපේ ශ්‍රද්ධා සීලාදී වශයෙන් මේ අනුගාමික නිධාන අපි තැම්පත් කරගෙන තියෙනවා කියන්නේ අපට කිසි විදිහකට පිනතුණි බය වෙන්න දෙයක් නැහැ. අපට අවසානයේ දෙක දුකයි තියෙන පිනතුණි. ඒ මොකද්ද? ඒ තමයි අපි නැති වෙනකොට ධර්මයේ දන්නේ නැති අපේ ළඟම ඥාතීන් දුක් වීමේ දුක විතරයි අපිට තියෙන්නේ. දැන් අපි කොච්චර ධර්මයේ ප්‍රැක්ටිස් කරලා තිබුණත් අපි ළඟම ඉන්න අය ධර්මයේ දන්නේ නැත්නම් දුක් වෙනවනේ නේ. දැන් අපි කියමු අපි මේ රටේදී ලොකු වනතුරකින් මිය ගියයි කියලා. අපි හොඳ තැනක ඉපදෙනවා දැන් මෙතේ. අපි උදව් කරපු ශ්‍රී ලංකාවේ ඥාතින් ඉන්නවා නම් අනේ හරි දුක් වෙනවනේ. අනේ අපර කොච්චර උදව් කරපු අක්කද නංගිද මල්ලිද මේ බලන්න ඉතින් නැතුණා නේද කියලා ඒගොල්ලන් මුළු ජීවිත කාලෙම දුක් වෙනවනේ. නමුත් අපිට දුකක් නැහැ. අපි ධර්මය දැනගෙන අපි ප්‍රැක්ටිස් කළා අපි ඉහළ තැනට යනවා. එතකොට අපට දුක අපි ගැන නෙවෙයි. අපට කරදරයක් වුණාම අපි නිසා දුක් වෙන අපේ ළඟම ඥාතීන් ගැන තමයි අපට දුක ඉපදෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි කරන්නේ ඒ කට්ටියටත් ඉක්මනින් ධර්මය දෙනවා. ඉක්මනින් ධර්මය කියා දීලා ඉක්මනින් ඒගොල්ලන්ට ධර්මය පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න උනන්දු කරනවා. එයි අපට දුක හේ නේගොනන් දුක් වෙනකොට. අන්නේ නිසා පිනතුනි තමන් ධර්මයේ තමන් සිල්වන්ත වෙනකොට තමන්ගේ ළඟම ඉන්නේ සිල්වතුන් කරන්නට ඕන. තමන් ශ්‍රද්ධාවෙන් වැඩි වෙනකොට තමන්ගේ ළඟම ඉන්නට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දෙන්න. තමන් සතිපට්ඨානෙ පුහුණු කරනකොට තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට සතිපට්ඨානෙ පුරුදු කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. තමන් විදර්ශනා පුහුණු කරනවා නම් තමන්ගේ ළඟම ඉන්න කෙනාටත් මේක පුරුදු කරන්න. නිකන් කැමති නැත්නම් කොහොමද කරන්න ඕන? සල්ලි දීලා හරි කරන්න. සල්ලි දීලා හරි කරන්න. ඇයි ඒ? අනාථ මිනිගේ සිටුමා කොහොමද දරුව ධර්මයට ගත්තේ? කාලසිට පුත්‍රයා. සල්ලි දීලා. දවසක් මනැහැවුවොත් කහවණු 1000ක් දෙනවා කියලා කිව්වා. නියමදවස් කීපයක් ගියා. ඊට පස්සේ මනපදයක් ඉගෙනගෙන ආවොත් කහවණු 2000ක් දෙනවා කියලා කිව්වා. ආයෙ කී ඉගෙනගෙන එන්න. ඉගෙන ගත්තට පස්සේ එයා සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ළඟම අනර්ණී සිට තමයිලා කහවණු ටික දුන්නා. යාට ලැජ්ජා හිතුණා පස්සේ. දැන් සෝවන්ලේ යට හැමදේම සල්ලි වන්නේ. ඒකට ඔබ මොලේ සල්ලි දීලා තමයි ඔයගොල්ලන්ට ධර්ම දියුම කරන්නේ. ඒ සල්ලි පොලිත් එකම ඔබට ආයෙ ලැබෙයි කට්ටිය. ධර්මයට ආපු දවසට පිනතුනි සායයට උදව් කළා හරි බඩුවක් ඒවලන් කැමති දෙයක් අරන් දීලා හරි හොඳ පොත්පත් දරුවන්ට කියවන්න දෙන ධර්ම පොත්පත් හොඳම වෙබ්සයිට් එකට කියන්න හොඳ ධර්ම දේශනා හැම ඉන්ටර්නෙට් එකේ YouTube එකේ හම්බුනොත් එළියෙන් දරුවන්ට දෙන්න කියවන්න කියලා අහන්න කියලා. ඒ නිසා අපි ධර්මයේ ඉදිරියට යනවා වගේම ප්‍රධාන දෙයක් තමයි පිනතුනි ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන අඩුම ගානේ පස් දෙනෙකුටවත් ධර්මයේ ඉක්මනින්ම දෙන්න. අම්මා තාත්තා ඉනවා නම් විශේෂයෙන්ම දෙන්න. මොකද අම්මා තාත්තා තමයි ඔබට වැඩිපුරම උදව් කරලා තියෙන්නේ. ඒ අය සුගතිගාමි වෙන හැකි ඉක්මනින් උදව් කරන්න ඉන්නවා නම් නැත්තම් කරන්න දෙයක් නැහැ. නැත්තම් එයාට පින්කම් කළා සිල් සමාදන් කළා භාවනා කළා පින් අනුමෝදන් කරන්න. පින්නතුනේ මෙන්න මේ වගේ අපි වටිනා දෙයක් මහා නිධානයක් මේ ලබලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනය කියන්නේ පින්නතුනේ සතුට ලබන මහා උළුපටක් මේක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මණ්ඩපේය මිදම් බික්කවේ බ්‍රහ්මචරියන් කියලා. මේ බඹසර විසීම මිහිරි පානයක්, මී වදයක්, මී පැණි ටිකක් වගේ කියලා. ආරස්ඨංගික මාර්ගයේ පිළිවැදීම ආරස්ඨංගික මාර්ගයට තමයි බ්‍රහ්මචර්යාව කියලා ධර්මය කියන්නේ. ආරස්ඨංගික මාර්ගයේ හැසිරීම තමයි මේ වදය. මේ පැණි කියලා දේශනා කළා. ඒ තරම් පිළිතුරු මහා සතුට ලබන සතුට නිදානයක් මේක. ඒ නිසා මේ ධහමට ආපු මොහොතේ ඉඳන්ම පිළිතුරු ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් තියාගන්න. ඒකට පින්නතුනේ අමුතේ නිවඩු ගන්න ඕනේ. වෙනට යනකොට සීල සත්ත්වෝ සෝපත්ත්වෝ කියලා යන්න. කෑම වෙනකොට ගෙදර කෑම අනුභව කරන්නේ සෝපත්ත්වෝ කියලා කරන්න. කඩේට බඩු ගේන යනකොට සෝපත්ත්වෝ මේ ගෙදර ඇයට දානයක් දෙන්නයි මේ බඩු ගේන යන්නේ කියලා හිතලා යන්න. කාර්යාලේ වැඩට යනකොට ඒ සේවය ගන්න එන අයට ස්ථානයට සෝපත්ත්වෝ කියලා යන්න. ඒ අදින අනිත්‍ය සංඥා වඩන්න. විවේකයක් ලැබුණු ගමන්ම ආනාපාන සතිය කරන්න. gedara lassanama tana bhavana asanayak edina hada ganna. gedara athule hari watte hari gahak yata malagas langa lassanata bhavana asana hada ganna pinnathuni. api gedarata muwa vedan karanawa neida? ethen apita gedara watte malagahakath balanna welawak naha apada ne. පින්නතුනි කොච්චර වියදමක් කළද තමන්ගේ ගෙදර ඉඩම අරගෙන තියෙන තමන්. ඒ ගෙදර තමා භාවනා කරන දණක් කරන්නට ඕන. ගෙදර කොච්චර භෞතික වටිනාකම තිබුණත් ඒක වටිනා තැනක් වෙන්නේ නැහැ. බුදුහාම දේශනා කරේ යම් කිසි තැනක හිත දිනු කරන අය ඉන්නවා නම් අන්න ඒ ගෙදරයි ලස්සන කියලා. ලස්සන දිය ඇලි, ලස්සන ගංගා, ලස්සන මල් රතු වටින තැන නෙවෙයි කියලා දේශනා කරා. වටින මොනවද? යම් කිසි තැනක ඉඳලා කෙනෙක් බණ භාවනා වඩනවා නම්, සීල සමාධි ප්‍රඥා වඩනවා නම් අන්න එතනයි ලස්සන කියලා. ඒක ගල්ලෙනක් වෙන්න පුළුවන්. ගල් කලාවක් වෙන්න පුළුවන්. වියලි බිමක් වෙන්න පුළුවන්. කාන්තාරයක් වෙන්න පුළුවන්. එතන හරි කෙනෙක් ටික වෙලාවක් හරි ඉඳගෙන භාවනා කරා නම් එතනනේ ලස්සන කියලා කියනවා. ඔබ ලස්සන හෝටලයකට ගියොතින්, ලස්සන සිටි එකක් බලන්න ගියොතින්, ලස්සන දියහැල්ලක් බලන්න ගියොතින් අමතක නොකර එක විනාඩි දෙකක් භාවනා කරන්න වෙනවා. වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සිත සත්‍යව සෝපත්තේත්වා නැත්තම් අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ මේ වගේ භාවනා කරන්න පිණිස. ඒ අන හැම තැනම තමන් ඇසුරු කරන තැන් භාවනා කුටි භාවනා ආසන වෙන්නට ඕන. ඔබ ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙන්න ඕන. ඔබේ ගෙදර පැසේජ් එකේ ඔබ සක්මන් භාවනා කරොතින් එතන මොකද්ද? එතන සක්මන් මළුවක්. ඔබ ගෙදර වාඩි වෙලෙන පුටුව ඉඳන් භාවනා කරොතින් ඒක භාවනා ආසනය. ඔබේ කාමරේ ඔබ භාවනා කරොතින් ඒ කාමරේ මොකද්ද? භාවනා කුටියක්. ඔබේ ගෙදරින් නම් ඔබ බණ ඇහුවොතින් ඒ ගෙදර මොකද්ද? ධර්මශාලාවක්. ඔබේ ගෙදරයි කාමරේ ඉඳගෙන භාවනා කරොතින් ඒක මොකද්ද? ඒ ගෙදර භාවනා මධ්‍යස්ථානයක්. අමුතුවෙන් ඈත භාවනා මධ්‍යස්ථාන හොයාගෙන යන්න ඕනේ නැහැ. තමන්ගේ ගෙදරම භාවනා මධ්‍යස්ථානයක්, තමන්ගේ කාමරේම භාවනා කුටියක්, තමන් වාඩි වෙන පුටුවම භාවනා ආසනයක්, තමන්ගේ ගෙදර පැසේජ් එකම සක්මන් මළුවක් කරගන්න පුළුවන් පින්නතුනි. අපේ ජීවිත පින්නතුනි වාක් කල් තියෙන ඉක්මනටම ගෙවිල යනවා මේක. අර ලස්සනට තියෙන මල්වල පෙති එක එක වැටෙනවා වගේ අපේ ජීවිතත් ඉක්මනටම පින්නතුනි වේගෙන් මරණය කරා මේ යනවා. බොහොම ටික කාලය ලස්සනට තියෙන. අන්නේ අනිත්‍යතාවය දකින්න වගේම අපි අපේ ජීවිතවලත් යථාර්ථය දැකලා ඉක්මනින්ම මේ ලබා ගත්තා වූ බුද්ධෝත්පාදයෙන් සද්ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබට ගිලම්පස වන්දනලා විනාඩි 20ක් 25ක් විතර ඔබට තියෙනවා. විවේක අරගෙන ඉන්න ඊළඟට වැඩසටහන අපි ඊළඟට 3:00 ට හඳරුවා. ඔව් අපි 3:00 පටන් ගමු. ඔබ ගිලම්පස වන්දනලා විවේකයක් අරගෙන ඉන්න එනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.